හොඳයි, හැම දිනකටම තෙරුවන් සරණයි. හැම දිනම අදවසේදී තොපි පිළිගන්නවා සතියේ දිනවල කරන ධර්ම සාකච්ඡාවට. අද සතියේ සඳුදා දවසයි, අභිධර්ම සාකච්ඡාවක අද පවත්වන්නේ පූජ්‍යපාද වැලිමඩි ජිනානං කසවන් වහන්සේ සම්බන්ධ වෙලා. උන්වහන්සේ මේ අවස්ථාව වෙනකොට සම්බන්ධ වෙලා නැතත් තව නොබෝ වෙලාවක සම්බන්ධ කරලා බලාපොරොත්තු වෙනවා. ඉතින් අද උන්වහන්සේ සම්බන්ධ වෙන තෙක් අපි සාකච්ඡාව ආරම්භ කරමු. මම ඇත්තටම සාකච්ඡාව ඉස්සරහට පැනලා මේ ආරම්භ ගත්තේ ජයන්ත මහත්මයාට වෙනතුවක් කිමක් දෙන්න ඕන නිසා සාකච්ඡා මුල කරසේදී. ජයන්ත මහත්මයා, මම ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි පසුගිය සතියේදී ලෝඩ්නි ස්වාමීන් වහන්සේ අපිට මතක් කර දුන්නේ අනන්තරපත්තේ නේද? ඉතින් අපිට මේ පුදුමඳුක කෙටියෙන් පොඩ්ඩක් මතක් කර දෙන්න පුළුවන් ද නැවතුවක් ජයන්ත මහත්මයා? මේ ඊට පෙරත් අපි ගැන සාකච්ඡා කළා. නමුත් අද සාකච්ඡාවට පෙර නොඅසවඩනකම් අපිට කෙටියෙන් මේ පිළිබඳ මතක් කිරීමක් කරන්න. කොහොමද මේ අනන්තරපත්තිය කියලා කියන්නේ? කෙටියෙන් මතක් කරලා දෙවස්. සර්වන් සර්ණයි. අපි සර්වන් කරගමු. අනන්තරපත්තිය කියලා කියන්නේ ඇත්තම සූතිපත්තිය නේද? පත්ති ධර්ම 24න් හතරවෙනියට තියෙන පත්ති හැටියටයි අපි තරගන්නේ හේතුපත්තිය. ඊට පස්සේ හේතුපත්තියෙන් අතුරු අපි කරා හේතුපත්තිය. ඊට පස්සේ අපි අවසානයේට කරන්න ගිය අනන්තරපත්තියට කලින් කරා අපි බලන්න මටත් දැන් අමතක වීගෙන යනවා මේ සත්‍ය ධර්ම සංග්‍රහයේ හේතුපත්තිය, ආරම්භනපත්තිය, අධිපතිපත්තිය, ඊළඟට තියෙන මේ අනන්තර සත්‍ය කියන අනන්තර ප්‍රත්‍ය. එතෙන්දී අපි අර හේතු කියන කොටත් අපි චෛත්‍යක ධර්ම හයක් ගැන කතා කරේ. එතකොට ලෝභ දෝස මෝහ, ලෝභ දෝස මෝහ කියලා. ඊට පස්සේ ආරම්භන ප්‍රත්‍ය ගැන කතා කරනකොට අපි පරමාර්ථ ධර්මත් ඒ වගේම ප්‍රඥප්ති කියන ඒ කොටස් පහම, කියන චිත්ත චෛත්‍යක රූප නිබ්බාන ප්‍රඥප්ති කියන ඒ කොටස් පහම තමයි ආරම්භන ප්‍රත්‍යයේදී ආරම්භන හැටියට සැලකුවේ. අපි ඊට පස්සේ අපි ගිය අධිපති ප්‍රත්‍යයට. අධිපති ප්‍රත්‍යයේදී අපි කතා කරා ආරම්භන අධිපති ප්‍රත්‍යයත්, ඒ වගේම සහජාත අධිපති ප්‍රත්‍යයත් කියලා කොටස් දෙකකට අපි ඇතැම් රූප ධර්මත්, ඒ වගේම චෛත්‍යක කාණ්ඩවලේන අපි කිව්ව ඡන්ද, චිත්ත, විරිය, වීමංසා කියන චෛත්‍යකයන් හතර, ඒ කියන්නේ වීමංසා කියන්නේ ප්‍රඥා චෛත්‍යකයට, ඡන්ද කියන්නේ ඡන්ද චෛත්‍යකේ, විරිය කියන්නේ වීර චෛත්‍යකේ, චිත්ත කියලා කියන්නේ ඇත්තම සිත චෛත්‍යකයක් නෙවෙයි සිතත්, ඒ වගේම විමංසාව කියන ප්‍රඥාව කියන චෛත්‍යකයක් ගැන අපි සාකච්ඡා කරා. කොයි ආකාරයෙන්ද අධිපති පත්තියේ දෙන්නේ කියලා අවසාන වශයෙන් කතා කරේ මේ අනන්තර පත්‍ය කියන එකයි, ඒ වගේම සමානතර පත්‍ය කියන එක ස්වාමීන් වහන්සේ කෙටියෙන් වගේ හැඳින්නුවා. එතෙන්දී අනන්තර පත්‍යයේදී අපි ඇත්තටම අර පරමාර්ථ ධර්ම පහෙන් සිත් කියන තමයි කතා කරන්නේ. ඒවත් ඒ වගේම ප්‍රත්‍යෝත්පන්න ධර්ම හැටියට ඒ චෛතසික සිත් තුළ ඇති චෛතසික ධර්ම ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ අපි මුළු සංසාරයම ගත්තාම හැම මොහොතකම අපිට සිතක් පාවෙනවා. මොහොතක් කියන්නේ චිත්තක්ෂණයක්. දැන් අසුරු සැනක් ගන්නකොට, ඒ කියන්නේ අපි මේ ඇඟිලි දෙකක් එකතු කරලා මෙහෙම සද්දයක් කරනකොට චිත්තක්ෂණ ලක්ෂ කෝටි ගාන වාරයක් ගිහින් කියලා තමයි සඳහන් කරන්නේ අපේ ගුරුවරුන්. ඒ කියන්නේ ඒ තරම් වේගින් මේ සිත් පහළ වෙනවා. ඒ කියන්නේ මුළු සංසාරෙම ගත්තම් හැම මොහොතකම සංසාරයේ මුලක් හොයන්න බෑනේ. මේ පටන් ගත්ත මුලක් හොයන්න බැරි සංසාරයේ පටන් ගන්නක් තියෙනවා නම් යම් කිසි තැනක හොයන්න බෑ. මේ දිගටම හැම මොහොත හැම චිත්තක්ෂණයක් පාසාම මේ සිතක් ඇති වෙනවා. මේ ඇති වෙන සිතට අනන්තර කච්චෙන් හේතු වෙනවා කියනවා ඊට කලින් තිබ්බ සිත. ඒ කියන්නේ ඕනෑම සිතක් පහළ වෙන්න නම් ඊට කලින් තියෙන සිතේ අනන්තරපත්තිය දෙන්නවා. ඒ හින්දා තමයි ඒක පහළ වෙන්නේ. ඒක ඒ දෙවන සිත පහළ වෙන්න එක ප්‍රත්‍යක් තමයි කලින් තිබුණ සිත. එතකොට එක සිතක් පහළ වෙන්න ප්‍රත්‍ය ගොඩක් තියෙනවා. දැන් ආරම්භන ප්‍රත්‍ය නිසා සිත පහළ වෙනවා. ඒ ආරම්භන ප්‍රත්‍ය වෙනවා. අධිපති ප්‍රත්‍යමත් පහළ වෙනවා. ඒ වගේ ගොඩක් ඒ වගේ ප්‍රත්‍ය වෙලා සිත පහළ වුණාට මේ අනන්තර කියන ප්‍රත්‍ය නිසා තමයි මේක ශ්‍රෝතයක් හැටියට, විඥාන ශ්‍රෝතයක් හැටියට වැළ නොකැඩි මේ සංසාරයක් පුරාම යන උදාහරණයක් ලෙසගත්තම ප්‍රතිසංවිසිතෙන් අනතුරුවම වෙනත් කයක් ලබාගෙන හෝ නොලබා සිතක් පහළ වෙන්නේ මේ අනන්තර ප්‍රත්‍ය හේතු කොටගෙන. ඒකයි මේකේ තියෙන විශේෂම වැදගත්කම. අනන්තර ප්‍රත්‍ය නිසා ඒ අනන්තර ප්‍රත්‍ය කියන එක භවයකටවත් නැත්නම් රයම් පිට රූපයකටවත් කාලයකටවත් සීමා නොවි ඒ භවයේ එක භවයක සිට ඊළඟ භවයේ ප්‍රතිසන්දී ගන්න අවස්ථාවේදී ඉන් පසුව ප්‍රවෘත්ති කාලෙදි කියනවා ප්‍රවෘත්ති කාලය කියන්නේ මේ ජීව වෙනවා කියන අපි කරගෙන කාලය තුලදී ඒ හැම සිතක්ම ඇති වෙන්න ඊට කලින් සිතේ ආධාරයක් උපකාරයක් සල්ලුවක් ඇති වෙනවා ඒකට තමයි අපි කියන්නේ අනන්තර ප්‍රත්‍ය කියලා හැබැයි මේ සිත් පහළ වෙනකොට දැන් අපි සිත් 89ක් ගැන ඉගෙන ගත්තා ඒ සිත් පහළ වෙනකොට මේ ඕනි ඕන තැන් වලින් එක එකව පහළ වෙන්නේ නැහැ ඒකෙත් අනුපිළිවෙලක් තියෙනවා පහළ වෙන දැන් අපි හිතමුකෝ දැන් අපි හිතමු ඇසකින් ගන්න අරමුණක් ගත්තාම ඒකේ සිත් පහළ වෙනකොටත් ඒකේ පිළිවෙලක් තියෙනවා අපි දන්නවනේ අර චිත්ත වීතියක් ගත්තාම ඒකේ අනුපිළිවෙලක් ඇතුළු සිත් පහළ වෙනවා ඒ අනුපිළිවෙල ඇති වෙන්නේ ඒ එකකට පස්සේ එකක් ඇති වෙන්න උදව් කරන්නේ ඊට කලින්. ඒක රෙද ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරා සමානාන්තර ප්‍රත්‍ය කියලා කියන්නේ ඒ අදාළ සිත එතනට ගන්න එක තමයි වෙන සිතකට එන්න නොදී ඊට අදාළ සිත උදාහරණයක් ඇටිගත්තු චක්කු විඥාණයෙන් පස්සේ සම්පටික්ෂණ සිත ඇති වෙන්නේ. ඒක රෙද මේ චක්කු විඥාණයෙන් පස්සේ ජවණයක් නොවෙන්ද සම්පටික්ෂණ සිත ඇති වෙන්නත් හේතු වෙනවා කියලා සමානාන්තර ප්‍රත්‍ය. ඒ කියන්නේ වෙන එක නොදී නියම සිත ඇති වෙන්න සමානතර ප්‍රත්‍ය වෙනවා කියලා කිව්වා. ඉතින් මම හිතනවා කෙටියෙන් ඒ කාරණේ ටික කිව්වොත් එහෙනම් තමයි දරස්ස මහත්තයා සඳහන් කරන්න වෙන්නේ. තේරුම් ගන්න. හොඳයි තේරුම් ගන්නයි. ජයන්ත මහත්මයා ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්න පුළුවන් ද කියලා මුලින්ම ටිකක් බලන්න. ඒකම මම සාකච්ඡා පවත්වා ගන්න මම මේ ඒ කಲ್ಯಾಣ මිත්‍රන් මීට පෙර දැන් දවස් මේ වකවානු තුලම දවස් දෙකක් මේ පිළිබඳව කතා කළා පෙර දවසේ ජයන්ත මහත්තයා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මීට පෙරත් සාකච්ඡාවට වෙදෙන මාස ගානක පෙරත් මේ ගැන පොඩ්ඩක් අවුට් නිසා අනස් මතක් කළා නිසා අනික් කಲ್ಯಾಣ මිත්‍රෙන් ගෙත් දැනුම මේ අලුත් වෙන්න එහෙම නැත්නම් තමන්ට හිතන්න අවකාශයක් දෙන්න ඕන නිසා මම අනිත්‍යයට ඉතින් මෙතන යොමු වෙන්නම් අනික් කಲ್ಯಾಣ මිත්‍රෝ කරුණාවෙන් ඉස්සරගෙන ඉන්න මම සමහරට යොමු වෙන්නේ සංගජයට කලින් සම්බන්ධයට ඒ ස්වාමීන් සම්බන්ධයෙන් ඉන්න මම කැමති ශ්‍රීමති මහත්මියට යොමු වෙලා මේ ප්‍රශ්නේ අහන්න මේ ඔබතුමේගේ මතකයේ අලුත් කිරීම සඳහා තමයි මේ ප්‍රශ්නේ වැඩිපුරම අහන්නේ. මේ දැන් ජනපද කියලා දුන්නා මේ හැම සිතක්ම පූර්ව චිත්තය නිසා උපදින බව ඒ වටේ විදිහට ක්‍රමානුකූලව ඉදීමට ඇත්තා වූ ප්‍රධාන හේතුව තමයි මේ පූර්ව චිත්තය මේ චිත්ත පරම්පරාවන් නොසිදෙන විදිහට නිර්වෘල්ව ක්‍රමානුකූලව ඒ චිත්තයන්ගේ උත්පත්ති උපකාර වෙන භාවය තමයි මේ අනන්ත ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන්නේ කියලා. ජයන්ත මහත්තයා එතන මෙහෙම එකක් කියනවා යමක් අනන්ත ප්‍රත්‍යයද එහෙම සමානන්ත ප්‍රත්‍යය කියලා වාක්‍යයක් මේ මම බලන්නේ බලන පොතේ තියෙනවා. යමක් අනන්ත ප්‍රත්‍යයද එහෙම සමානන්ත ප්‍රත්‍යය කියලා කියනවා වචනවල මිස අර්ථයෙන් හි දෙක වෙනසක් නැහැ කියලා. මෙන්න මේ කාරණාව අනන්ත ප්‍රත්‍යය සහ සමානන්ත ප්‍රත්‍යය පිළිබඳව අපි පොඩ්ඩක් නතරද කතා කරමු. එහි වෙනසක් තියෙනවා නම් මොකද්ද මේ? මොකද්ද මේ යමක් අනන්ත ප්‍රත්‍යයද එහෙම සමානන්ත ප්‍රත්‍යය වෙනවා කියන දේ තවදුරටත් තේරුම් ගන්න ආලෝකයක් ලබා ගමු ශ්‍රීමති මහත්මිය. දරුවන් තරණයි ඇත්තටම මට කීප වතාවක් අහන්න ලැබුණේ නැහැ ධර්මදේශනාව. නමුත් මම තේරුම් ගත්ත විදිහට පැහැදිලි කරන්නම්. අපි ස්වාමීන් වහන්සේගෙන් වැඩිදුර අහගමු. මේ ඇත්තටම අනන්තර සමානතර කියන එක අපි අර මේ සුගතවංශ ස්වාමීන් වහන්සේගේ දේශනාවකදී කිව්වා උන්වහන්සේ ඒ දෙක බොහෝ දුරට සමානයි. ඒ තරම් ඒ දෙකේ වෙනසක් නැහැ වගේ කියලා. නමුත් මම තේරුම් ගත්ත විදිහට දැන් අනන්තර සත්‍ය කියලා කියන්නේ අතරක් නැර ඊළඟ සිත පහළ වෙනවා. මේවා දැන් සිත් පිළිබඳව නිසා අපි චිත්ත වීති ගණනේ හිතන්න ඕනේ. එතකොට චිත්ත වීති ගණන හිතනකොට අපි පටන් ගත්තොත් පංචද්වාරා වර්ජනයේ පටන් ගත්තොත් එතනින් චක්කු විඥාන සිත පංචද්වාරා වර්ජන සිතේ ඒ සිතක කාලයේ චිත්තක්ෂණයකයි ඒ චිත්තක්ෂණයක ඉවර වෙනකොටම උපාසිතී භංග වශයෙන් භංග වෙලා ඊළඟ සිත උපදිනවා චක්කු විඥාන සිත. අපි හිතමු ඇහෙන් දකින දේකට නම්. චක්කු විඥාන සිත, ඊළඟට සම්පටිච්චන සිත, සන්තිරණ සිත. එතකොට අන්න ඒක තමයි අනන්තර ප්‍රත්‍ය කියලා මං තේරුම් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ දැන් අනන්තර ප්‍රත්‍ය කියනකොට අර සිත උපදිනකොටම ඊළඟ සිත උපදින්න අනන්තර ප්‍රත්‍ය තියෙන පළවෙනි සිතට සිතේ තියෙන ශක්තියක්. ඒ සිතෙන් ඒ සිත නිරුද්ධ වෙනකොටම ඊළඟ සිත උපදින්න. එතකොට ඊළඟ සිත උපදින සිත දැන් අපි හිතමුකෝ චක්කු විඤ්ඤාණ සිත පංචද්වාරා වර්ජන සිත පහළ වෙලා ඒක නිරුද්ධ වෙනකොට එතෙන්ට භවංගයක් එන්නේ නැහැ. එතෙන්ට එන්නේ නැහැ වෙන මේ මනෝද්වාරික සිතක්. යවණයක් එන්නේ නැහැ. එතෙන්ට අනිවාර්යයෙන්ම එන්න ඕනේ එක්කෝ චක්කු විඤ්ඤාණ සිත, සෝත විඤ්ඤාණ සිත, ගාන විඤ්ඤාණ සිත, ඒ වගේ ඊට අනුරූප ඒක ඒ ඒකේ කටයුත්ත බාර ගන්න සිතක් එන්න ඕනේ. අන්න ඒ ශක්තිය තමයි සමනන්තර කියලා මම තේරුම් ගත්තේ. එතකොට අර ගැළපෙන සිත චිත්ත වීතියේ ඊළඟට පැමිණීම තමා සමානන්තර ප්‍රත්‍ය වශයෙන් මට තේරුම් ගියේ දලුවත් මහත්තයා. ඒ කියන්නේ අපි තවත් කල්යාණ මිත්‍ර පැහැදිලි කරගත්තු විදිහට අහමු. සිරුවන් සරම. හොඳයි. නැත්නම් මම ආයිත් කියන්න. නෑ සිරුවන් සරම ජයන්ත මහත්තයා මම හිතන්නේ මේ කොටස අපිට මේ මතක් කළා ඒ විදිහටම. ඔව් ඒක හොඳයි. අපි මේ විදිහට ඒක මතකේ තියාගමු. ඊළඟට අපි අනිකුත් කල්ලාන් මිත්‍රයන්ගුණත් අහමු. ඇත්තටම මේ මම ඉත වසන්ත මාත්‍යාගෙන් ඒ වෙලාව අහගන්න කැමතියි. මේ විදිහට වසන්ත මාත්‍යා අපි සාමාන්‍ය සූත්‍ර දේශනා වලින් අපි ඉගෙන ගන්න අවස්ථාවල අපි ඉගෙන ගන්නවා. දැන් යම දැක්කොත් දැක්ක පමණයි කියලා වගේ තැනකට මනස දියුණු කරගන්න, සම්මාදිට්ඨිය වැඩි කරගන්න ඕනේ කියන ධර්මතාවයන් අපි කතා කරලා තිනවා. විශේෂයෙන් වසන්ත මාත්‍යල මේ කාරණාවට එක තුන එක දවස් පොහොගේ දිනවල මේ අපි මේ බාහිරින් තිබෙන දෙයක් තමයි දකින්නේ. මේ මනෝ මන ආයතන ක්‍රියාත්මක වෙලා තමයි මේ සංසාරික ගණින ගමන සිදු වෙන්නේ කියන කාරණාව. එතකොට මේ අනන්ත ප්‍රත්‍ය සම්බන්ධ මේ කතාව ගැන කතා කරනකොට අපි චිත්ත වීතියක් ගැන හිතුවොත් ඒ චිත්ත වීතියේ ඒක අනිවාර්යෙන්ම අනන්ත ප්‍රත්‍යයෙන් ඒ චිත්ත පසු ඇතින චිත්තය සඳහා ඊතර චිත්තයක් පෙර පූර්ණ චිත්තේ හේතු වෙනවා නම් මේ වගේ බිඳීමක් සිදු වෙන්න පුළුවන්ද? වෙනවා නම් කොහොමද සිදු වෙන්නේ? මං කියන්නේ තේරුණාද? තේරුණාද නැහැ කියන්නේ අපි හිතමු දැන් පංචද්වාරයේ චිත්ත ඇති වෙනවා යමක් ඇහැට ගැටෙනකොට. එතකොට ඊට පස්සේ චක්කු විඥානය ඇති වෙලා ඊගවට සම්පටිච්චෙන් සම්තින්න හැටියට යනවනේ. මොකද මේ වස්තු ඒක අඳුනා ගැනීම දක්වා, ඒක තික්කන තීරණයක් ගැනීම දක්වා. ඒතර ඒ අනන්ත වශයෙන් ප්‍රත්‍ය වෙලා ඒ ක්‍රියාව එහෙම වෙනවා. අනන්ත සහ සමානතර වශයෙන් ප්‍රත්‍ය වෙලා. එතකොට අපි ඒ හඳුනා ගැනීමකට, ඒ කියන්නේ මේක මේ මෙයා මේ ගෑනු ළමෙක්, මෙයා මේ පිරිමි ළමෙක් කියලා හඳුනා ගන්න තැනකටවත් නොවන මට්ටමකට එන්නකොට මේ අනන්ත ප්‍රත්‍ය බිඳීමක් අපි සිදු කරගන්නවාද? මම මේ අපි කල්පිතකතා නොකරු ප්‍රත්‍යකට ගින්නනවත් දන්නේ නැහැ සාකච්ඡාව. මේ එහෙම කරනවාද? එහෙම දෙයක් සිදු වෙන්න පුළුවන්ද? වසන්ත මහත්මයාට කිසියම් කෙටි ඒ සඳහා යමක් කියන්න ප්‍රකාශ කළා ඉඳ දීලා ඊට පස්සේ මම ජයන්ත මහත්තයට වෙනවා. ජයන්ත මහත්තයා කොට අපි ඉගෙන බලමු අපිට මොන හරි කතා කරන්න පුළුවන්ද කියලා. වසන්ත මහත්තයා සර්ණයි මම සිට දනාගම මම උත්සාහ කරන්නම් මම දන්න දේවල් වලින් දරස් මහත්මයා දැන් අපි හිතමු අපි දැන් ওই චිත්ත ජීවිතයක් අනිවාර්යයෙන්ම අපි දන්නවා සාමාන්‍යයෙන් අපි ගත්තොත් කියන දැන් අර ජාත මහත්තයා අපිට පැහැදිලි කර දුන්නේ කෘත්‍ය සංග්‍රහය ගැන හිතරක් හොදට. ඉතින් දැන් ওই ප්‍රති සම්පීති තුනක් අපි දන්නවා වර්තමාන සහ අතීත දෙක අතර සම්බන්ධ කරලා එන විදිහකට බැලුවොත් කියන එක ඇසට ඇසක් කියන එක අපි උපද්දවා ගන්න පරිහරණය කරන ගන්නේ. ඒ වගේම අපි ආයතන විතර දැන් අපි ගත්තොත් තියෙන පංචද්වාර අර්ජන සිත ගැන එතෙන්ට දැන් එතෙන්ට ඒ තව එකක් පොදු වෙන අවස්ථාවක් නොදී ඉතින් අපි හිතමු දැන් සබ්ජෙක්ට් කියනවාක් මේ කනට සබ්ජෙක්ට් කනට ඇහෙනකොට ඇහිලි සබ්ජෙක්ට්. ඒකෝ දැන් බුදුමාහිසන කී දැන් මේ එහෙම ඉතන මේ නතර වීමක් සිදුවීමක් වෙන්නේ නැහැ. ඒක දිග සිත් පරම්පරාව ඒක අදාළ ඊළඟ සිත් පහළ වෙනවාමයි. ඒ අතරක් නැතිව පහළ වෙන ඒ සිත එතකොට අපිට ඒ සද්දෙත් එක්ක එන සිත ඒක ඒ ගැන කිසිම අපිට සෝත විඥානය ඒක අපිට ඒක අපිට දැනෙන්නේ නැහැ සද්දයක් පමණයි. එතකොට ඒ විදිහට දැන් හිතුවත් එහෙම ඒක හැබැයි අපි අඳුන ගන්න තත්ත්වෙට එනවා. මුචාවත වේගේ ඒ අතරතුර ඉතාල පරම්පරාවක් ඇති වෙලා මේ චිත්ත දීති ගැන කල්පනා කරනකොට එතකොට අපි නම් සාමාන්‍ය සූත්‍ර දේශනාවල අපි මේක ඒ තරම් ගැඹුරට කියලා හිතන්නේ නැතුව තමයි අපි හිතන්නේ අර දැන් ඇස් කනක සද්දයක් ඇසුනහම ඒ සද්දය ඊට පස්සේ අපි මවහ ගන්නවා ඒකෙන් ඉතකොට අර අපි අහලා තිනවා අපි ඉගෙන ගන්න තිනවා දැන් ඉස්ලාම් වෙන්නේ මේ පටිග සම්පස්ස නාම කායේ පටිග සම්පස්සේ කියන එක ඒකෙන් ඊට පස්සේ රූප කායයක් අපි හදාගන්නවා ඔය දෙක අතර චිත්ත වීති ඇති වෙනවා මට හරියටම ඒක පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ චිත්ත වීති ඇති වෙනත් නමුත් ඔය වගේ දෙයක් තමයි සිඳ ගලන්න පුළුවන් හැබැයි ඊට පස්සේ දිගුවරම් චිත්ත පරම්පරාවක් යනවා දැන් අඳුනා ගන්න මත්තම ජවන් පත්මට එනකොට ඉතින් කර්ම සිද්ධ වෙලා කියලා කිව්වනේ. ඒ කියන්නේ මගහත් ප්‍රගේ දෙනකොට බොහොම සරස. ඉතින් නමුත් ඒ අතරතුර දැන් සම් ඒ කියන්නේ අපි ප්‍රීතිය ගැන බලුවොත් එහෙම ඒ අවස්ථාව අතර දැන් ඒ කියන්නේ චක්කු විඥාන, විචෝත විඥාන සිත සංස්කේත ඔත්පන්න ඒ ඔක්කොම ඒ චිත්ත වීති පහළ වෙයි. ඒක නිසා අපිට මේක ගලපන්න පුළුවන් හොදට නමුත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට වගේ නෑ රස්න කැල්ටික දින පුළුවන් නමුත් මම තේරුම් ගන්න තියෙන විදිහට මෙහෙමයි නමුත් අපි ඒක නවත්තන්න බෑ නවත්තන්න ක්‍රමයක් නැහැ නමුත් අපිට ඒ දිනවල විරදයක් තමයි කරන්න තියෙන්නේ මේ අපිට මේක තේරුම් අරගෙන මේක ඒකට කර්ම සකස් නොවි මේක තේරුම් ගන්න මොකද මේ ඇතුළු වෙන දේ ආයතන දෙක වෙන් කිරීම තුළ අපිට මේක ඉතින් අනිත් සංඥාව අර වඩනකොට ඉතිරිපන් ඉතිරිපස් සමුදය අසංගමෝ විදිහට බලනකොට තමයි මේක භවනාවකට උපයෝගී කරගන්න මම තේරුම් ගන්න තියෙන්නේ ප්‍රොත් මහත්තුරන් තරමයි හොඳයි තේරුම් ගන්නයි ඔය කලින් බොහොම පිම මම අතන ඔය තමන් තේරුම් ගන්න උත්සාහ කරන විදිය තමයි මේ අනේ ඒ නිසා ඒක බොහොම ගැළපෙනවා අපිට එනහිර අපිට හිතන්න උනන්දුවක් ඇති වෙනවා විදිහට විවිධ කල්යන් මිත්‍රෙන් හිතන විදිය කියනකොට මේ ජයන්ත මහත්තයා අපි ප්‍රශ්නේ මම ඔබතුමාට යොමු කළේ මේ දැන් අපි දන්නවා යම් කිසි දෙයක් අපි දැක්ක අපි දැන් ওই චිත්ත වීතිය ওই චිත්ත කියන මොම කිව්වට අපි දන්නවා ඒක චිත්ත වීති ඉතාලි සාර සංඛ්‍යාවක් ගිහිල්ලා ඉවරයි අපි යමක් අඳුරා ගන්නකොට පරිණ චිත්ත වීතියෙම සම්පීර්ණ සම්පටිච්ඡන සම්පීර්ණ සම්පීර්ණ වෙන එහෙම සිදු වෙනවා නෙමෙයි ඒක වසර ගණක් ගිහිල්ලා ඉවරයි කියන දේ අපි පෙරදී අහලා තියෙනවා දන්නවා. ඉතින් ඒක එහෙමයි. නමුත් අපි හිතමු ඕවගේ ගිහිල්ලා වට කිසියම් සංඛ්‍යාවක් ගිහිල්ලා ඕ ඊට පසු අවස්ථාවක අපි කියන්නේ නෙමෙයි සත්‍යගත ධර්මයේ ප්‍රඥාවෙන් තේරුම් ගත්ත කෙනෙකු මේ ඒ දේ එතනින් නතර කරන මත්තමට ආපු කෙනෙකු ගේ ක්‍රියාවලිය කොහොමද ජයන්ත මහත්තයා අපි මෙතෙන්දි තේරුම් ගන්න පුළුවන්. ඒ අනන්තරපත්‍ය සහ සමනන්තරපත්‍ය සම්බන්ධ කරලාමයි අපි අද කතා කරන්න ඕනේ. ඒ අනන්තරපත්‍ය සමනන්තරපත්‍යෙන් ඒ එන ක්‍රියාදාමයට කොහොමද ඒ ප්‍රඥාවෙන් මේ දක්නා කෙනෙකු ගේ චිත්ත ක්‍රියාත්මක වෙන විදිහ ගැන අවබෝධ ලබන්නේ. නෑ. එතනදී ඇත්තටම මෙහෙමයි. දැන් අනන්තරපත්‍ය කියන එක සියලුම සත්‍යයට එහෙමත් නැත්නම් අපි ගත්තොත් සිතක් නැති තැනට ඇරෙනකොට අනිත් එකක් පවතින හැම තැනක් සිතක් පවතිනවා කියන්න වෙන විදිහක් නැති හින්දා සිතක ක්‍රියාකාරීත්වයක් තියෙන සෑම තැනකම අනන්තරපත්‍යය දෙනවා කියන එක තමයි අපි දැන් මේ අනන්තරපත්‍යයෙන් දැනගන්නේ. ඒකට ලැබෙන්නේ නැති සිතක් ක්‍රියාත්මක නොවන තැනක තමයි අනන්තරපත්‍යය ලැබෙන්නේ. ඒක නිසා අපි ගත්තොත් එහෙම පුතග්ජන වුණා. මහතන් වහන්සේ වුණා මේ සිත් පරම්පරාව දිගින් දිකට එකකට පස්සේ එකක් ඇතිවෙවි නැතිවෙවි ඒ ආකාරයෙන් පවතිනවා. දැන් මොකද ඔබ සාන වශයෙන් සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ අපි දන්නවා. රහතන් වහන්සේගේ චුතිතත් එක්ක තමයි ඒ සිත් සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නේ. ඒ තාක් මේ හැම සිතකටම මේ අනන්තරපත්‍යය දෙනවා. දැන් ඉතින් ඔතන තියෙන අපිට දැනගන්න තියෙන දේ තමයි අපි දන්නවා දැන් අපි කියන්නේ රහත් නොවු කෙනෙක් යම් කිසි දෙයක් යම් කිසි අරමුණක් නිසා කියන්නේ අපි ඉන්ද්‍රියන් 6 නිසාම ගන්න අරමුණු ගැන කතා කරන්න පුළුවන්. අපි විශේෂයෙන් ගමුකෝ මේ පංචද්වාරික අරමුණක් කියන්නේ එක්ක රූපයක් එක්ක සද්දයක් වගේ ඇහුනහම ඒ හැම සිත ඒ කාට වුණා ඒ සිත් පරම්පරාවල් ඇතිද ඒ සිත් පරම්පරාවෙන් තමයි දැනගන්නේ. ඊට පස්සේ ඒ ගැන හිතන්නේ අර දලොත් මහත්තයා කිව්වාගේ එකපාර දැක්කයි කියලා අපිට ඇත්තටම එකපාර දැකලා අහක බලා ගන්න බෑ. ඒ ක්ෂණයේ තුලම සිත් ගොඩාක් පහළ වෙලා චිත්ත වීති ගොඩාක් පහළ වෙනවා. ලක්ෂ කෝටි ගණන් පහළ වෙනවා කියන්නේ. එතකොට යම්කිසි දෙයක් දැනගෙන හමාරා. ඒ දැනගන්නකොට තියෙන ප්‍රශ්නේ තමයි දැන් චක්කු විඥාන පැත්තෙන් ගත්තොත් යම්කිසි වර්ණයක් දැක්කොත් පුතර්ජනේකටත් සාතන් වහන්සේටත් ඒ වර්ණය කියන්නේ මොකද්ද කියලා තමාගේ ආයතන වල තියෙන ශක්තියෙන් දැනගන්නවා. ඒ දැනගත්තාම සිදුවන වෙනස තමයි දැන් අපි කියනවා ජවන් සිත්තුලින් තමයි පුතග්ජනේ කෙමත් නැත්තම් රහත් නොවු කෙනෙක් කර්ම සිද්ධ කරගන්නේ කියලා. ඒ චේතනාව ජවන් සිත්තේ තියෙන චේතනාව තමයි කර්මයට මුල් වෙන්නේ. ඒතකොට කර්ම කිව්වහම එක්ක කුසල කර්මයක් එක්ක අකුසල කර්මයක්. එහෙම නැත්නම් අපි කියනවා රහතන් වහන්සේගේ ජවන් සිත්තුලට අපි ක්‍රියාසිතක් කියලා. මොකද ඒතන කුසල අකුසල කියන දෙකෙන් තොරනිකා. එතකොට දැන් ඔතනදී වෙනස වෙන්නේ ඒ ටික තමයි මූලික වෙනස වෙන්නේ ওই චිත්ත වීතු වල. ඒ කියන්නේ ජවන්සි කුසල අකුසල වෙනවා රහතන් වහන්සේගෙන් තොර කෙනෙකුට. එහෙම රහතන් රහත් භාවයේ දක්වා සිට දියුණු නොකල කෙනෙක්ගේ රහත් භාවයේදී කෙනෙක්ගේ ජවන්සි ඒව ක්‍රියාසිත බවට පත් වෙනවා. ඉතින් ඒක තමයි වෙනස් තියෙන ඵල සමාපත්තියේදී. හැබැයි මේ ඵලසිත වලට සම්බන්ධින්න පුළුවන් බව අපි දන්නවා. ඒක ජවන්සිතක් හැටියට තමයි සඳහන් වෙන්නේ. එතකොට දැන් වොත්තපන සිත කියන එක තමයි ඇත්තටම ගොඩක් දුරට අපි නිතරම වගේ කතා කරන්නේ. එතනදී තමයි කුසල අකුසල පැත්තට යවන මන් සංදීකය. ඒ කියන්නේ තමාගේ කෙලෙස් ප්‍රමාණය හැටියට තමයි නැත්නම් කෙලෙස් අඩු කෙනෙකුට නම් සමහර විට අසුබ වශයෙන් දැකීම පුරුදු කිරීම පුරුදුක තියෙන විදිහ තමන් පුරුදු කරලා තියෙන විදිහට යෝනිසෝමනසිකාරයේ යෙදුණා කුසල පැත්තට යවන් සිත් පහළ වෙනවා. අයෝනිසෝමනසිකාරයේ ලෝභ ද්වේෂ වලට පැත්තට බර වුණත් අකුසල යවන් සිත් පහළ වෙනවා. ඔය වෙනස තමයි දලුවත් මහත්තයා රහතන් වහන්සේගෙත් අපිට තියෙන වෙනස. රහතන් වහන්සේගේ වොත්තපන සිත වැඩ කරන්නේ ඇත්ත වශයෙන්ම එතන තියෙන්නේ යෝනිසෝමනසිකාරය. ඒ නිසා ඒක ශෝබන පැත්තට වැඩ කරන අපි ලැබිට කියන්න බලන් කුසල කියන්න බැරි හින්දා ඒ ආකාරයෙන් තමයි අපිට සඳහන් කරන්න වෙන්නේ. දවස් මාසෙතරුවන් තමයි තේරුම් ගන්න බොම් පින් නම් ඉතින් අපිට හොඳින් ඒක තේරුණා. මම තේරුණා කියලා කිව්වට මේ කල්‍යාණ මිත්‍රයන්ට අවස්ථා දෙන්නම්. ඒ ප්‍රශ්නේ වටනකමක් තියනවාද මේ පිළිබඳව ලැබුණු පිළිතුරෙන් තේරුණා නැතිවමත් දවස් තියනවා මේ හොඳ අවස්ථාව ගෞරවනීය ස්වාමීන් වහන්සේකින් අපිට මේ තරම් මේ මොඩපයි ප්‍රශ්න අහන්න බෑනේ. ඒ නිසා ජයන්ත මාත්‍යාගෙන් මා ගන්න පුළුවන්. ඒ නිසා මේ අප දෙගෙන යමක් තේරුම් ගන්න ඕන නම් තවදුරටත් අහන්න. ඒකෙන් ජයන්ත මාත්‍යාගෙන් ඔබතුමා කිව්ව විදිහට එහෙනම් මේ අනන්තර ප්‍රත්‍ය කියන දේ සමානතර ප්‍රත්‍ය කියන දේ රහත් ඵල චිත්‍රයේ ඇති වෙන තාක්කල් ඕනම සිතක රහතෝ පුතර්ජන කෙනෙකුට ඇති වෙනවාමයි. ඒ ඇති වෙන සිත කුමක්ද යන්න ඒ වොත්තප කිසියම් අවස්ථාවක ඒ වොත්තපනේදී සිදුවන්නා වූ යෝනිසෝමනසිකාරය යෝනිසෝමනසිකාරය අනුව වෙනස් වේවි. නමුත් ඒ සිත්යක් ඇති වෙනවා කියන දේ නම් අනන්ත සමානතර ප්‍රත්‍යයෙන් ඒක එහෙමම තමයි නේද? ඒ හතනාසිගේ චුටි චුටි දක්වාම එහෙම තමයි. ඒක මම ඉස්සරව කල්ලාන මිත්‍රෙකුට යොමු වෙන්න නිකන් මේ සාකච්ඡා කරන තැනට එකතු කරගන්න මම කාන්ති මහත්මියට යොමු වෙන්නම්. කාන්ති මහත්මිය දැන් මේ මම දැන් ලලිත් මරණෝනේ මරණම ඊට පස්සේ වෙන තැනක වෙන ජීවිතයක් ලැබුවම ඒ ලැබිලා පරලෝ ගියාම පරලෝ ඉපදෙන්නේ මේ ලලිත් නෙමෙයි ලලිත් නෙමෙයි නමුත් ලලිත් නොවෙත් නෙමෙයි කියලා කියනවනේ. එතකොට මෙන්න මේ කතාවට කොහොමද මේ අනන්තස සමානතර ප්‍රත්‍ය සම්බන්ධ කරගෙන පිළිතුරක් දෙන්නේ? අපි මේ පෙර කියපු ධර්මයේ දේවල් මම මේ ධර්මයෙන් අපි මේ ඉගෙනගත්ත ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් දේවල් සමග කොහොමද සම්බන්ධ කරගන්නේ කියන එකයි ඇත්තටම මම ඉගෙන යන්නේ. ඒ කතාව අනන්තස සමානතර ප්‍රත්‍ය වචන පාවිච්චි කරලා උත්තර දුන්නොත් කොහොමද දෙන්න පුළුවන්? කාන්ති මහත්මිය ලලිතාත්තේ මට ඉතින් එච්චරම උත්තර දෙන්න තරම් දන්නේ මම. මොකද මේ දවස්වල මකුත් ලියාගන්නෙත් නැහැ. ලියාගන්න බෑ මට. ඉතින් නෑ ඒක ලියාගන්න පොළුවේ ලියාගත්තම ඇති. කියන්නේ විදිහට කියන්නේ. ඔය මම කෙනෙක් නැති වෙනකොට කියන්නේ එයා අන්තිමටම මේ එයාගේ ගවන්සි ඉවර වෙලා අන්තිම චුති චිත්තයට එන දේ අනුව එයා ඒකමයි ගන්නේ ප්‍රතිසන්දි චිත්තය වශයෙන්, ඒකමයි යන්නේ එයාගේ ඊළඟ සැරේ උපදින තැනට භවාංග චිත්තය වශයෙන්. මේ එකටම යන එක තමයි. ඉතින් හරියටම අර දැන් ශ්‍රීමත් මහත්මයා විස්තර කරා වගේ චුති චිත්තම අනන්තර වශයෙන්ම මේ ප්‍රතිසන්දි සිත ඇති කරන ඒකම අනන්තර වශයෙන් භවාංග සිත ඇති කරන ඒ ඇති කරන විදියම තමයි ඇති කරන්නේ. ඒ විදියටම කියන එක තමයි සමනන්තර කියලා ගන්නෙ. ඉතින් මේ ඒ උපදින එක්කලා මේ වෙන කෙනෙකුත් නෙවෙයි කියන එක ඉතින් එයාමත් නෙවෙයි ඇත්තටම. නමුත් ඉතින් වෙන කෙනෙකුත් නෙවෙයි කියලා කියන්නත් පුළුවන්. ඉතින් ඒ කියන්නේ අර නැසාඤ්ඤෝ කියලා එහෙම කියලා තියෙනවනේ. එයාත් නෙවෙයි, නමුත් වෙන කෙනෙකුත් නෙවෙයි කියලා. මොකද මේ ජවන් ඉවර වෙලා ජවන් වලදී ගන්න මේ චුති චිතම හින්දා අනන්තර වශයෙන් ප්‍රතිසන්දි සිත වෙන්නේ. ඒක නිසාම ඒ ප්‍රතිසන්දි සිතම අනන්තර වශයෙන් ඊළඟ සැරේ භවංගයට යන හින්දා ඉතින් මේ නෙමෙයි කියලා කියන්න බෑ. ඒ ටික සමය ලලිත මහත්තයා මට දැනුමින් කියන්න පුළුවන්. එච්චර. තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. වෙනත් කල්යාණ මිත්‍රෝ පෙරු මිත්‍රයෙකුට ඒ ගැන යමක් එකතු කරන්න පුළුවන් සර්. මට මෙහෙම එකක් හිතුණා ලලිත් මහත්මයා. හොඳයි. අපි ඔබතුමාට ආමන්ත්‍රණය කරනවා ලලිත් මහත්මයා කියලා. ඔබතුමාගේ දරුවෝ කියනවා තාත්තා කියලා. ඔබතුමාගේ දෙමව්පියෝ ඔබට කියන්නේ නැති පුතා කියලා. ගුරුවරු කියන්නේ නැති නම කියලා කතා කරන්නේ නැති මිත්‍රයෝ නම කියලා කතා කරනවා ඇති. ඒ විදිහට බැලුවාම නම් 10ක් විතර තියෙනවා. මාමා කියයි, බාප්පා කියයි, ඒ වගේ. එතකොට ඔය ලලිත් කියලා කියන්නේ ප්‍රඥප්තිය. නම දාගත්තු නමක් සංඥාවක්. එතකොට පරමාර්ථ වශයෙන් බැලුවහම ඔබතුමාට තියෙන චිත්ත චෛතසික රූප. ඒ විදිහට බැලුවහම දැන් යම් කිසි කෙනෙක් බොහෝ කාලයකට පස්සේ අපි ප්‍රාර්ථනා කරන්නේ එහෙමනේ, බොහෝ කාලයක් දීර්ඝායුෂ ඉඳලා ඔබතුමා ඉතින් පරලෝ සැපත් වෙයි කවදා හරි. එතකොට ඔය රූපකය දිරාපත් වෙලා ඉතින් යයි ඔය යන විදිහට. නමුත් අර නාම ධර්ම ටික අර චුති චිත්තය ඇවිල්ලා කාන්ති මහත්මයා පැහැදිලි කරා වගේ ඊළඟට ප්‍රතිසංගියක් කරා යයි මේ ඒ කුසල් ධර්ම අනුව අපි ඔබතුමා මහා පිං කළ කෙනෙක්. ඉතින් අපි ප්‍රාර්ථනා කරන්නේ හැකි ඉක්මනින් නිර්වාණ අවබෝධය වෙන්න කියලා. ඉතින් ඊට අනුරූපව ඔබතුමා එතකොටගේ ඒ නාම ධර්ම ටික මේ හේතුව නිසා ඔබතුමාගේ අවසාන චිත්තේට ආපු කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්තට අනුරූපව ඒ සිතට අනුරූපව ඊට ගැළපෙන ඊළඟ සිතක් පහළ වෙයි ඒ යම් කිසි තැනක. එතකොට ඒ පහළ වුණාම අපිට කියන්න බෑ ඒ ඉපදුනේ ලලිත් කියලා කියන්න බෑ. එයා නෙමෙයි කියලා කියන්න බෑ. මේ හේතු ටික තියෙන තැන මේ හේතුව පහළ වුණා කියලා තමයි කියන්න පුළුවන්. මගේ අදහස නම් ඒකයි. තෙරුවන් සරණයි. සල් තිරන් තමයි ජයන්ත මහත්තයා ඔබතුමාට වෙන්නම් මේ විදිහට. ජයන්ත මහත්තයා මේ දැන් කිසියම් මේ පුද්ගලයේ ජීවත් වෙන කාලයේදී එක සිතක් නිරුද්ධ වුණත් සමගම ඒ සිතේ ස්ථානය අරගෙන අනන්තයක් නැති වෙන පරිදි ඒ කියන්නේ පරතරයක් නැති වෙන පරිදි නිරුද්ධ චිත්තය සමග ඒකත්වයකින් තව සිතක් උපදිනවනේ. ඒකනේ අනන්තපත් වෙනදිකට සිද්ධ වෙන්නේ. එතකොට ඒ ආකාරයටම ඒ චුතිසිත කියන දේ අවස්ථාවේදී ප්‍රතිසන්දිසිත උපදින්නේ ඒ විදිහටමයි අනන්ත ප්‍රත්‍යයෙන්. ඒ කියන්නේ කිසිම දෙයක් ඇතුළු පරතරයක් නැතුව. අන්න ඒ හේතුව නිසාවෙන් තමයි අපිට කියන්න වෙන්නේ මේ ගියේ කෙනා මෙයා නෙමෙයි, මෙයාගේ සිත නෙමෙයි, මේ උපදුපුකුල පැහැදිලි කරලා වගේම යා මෙයා නෙවෙත් නෙමෙයි කියන එක. මොකද අනන්ත ප්‍රත්‍යයෙන්ම අර පූර්ව චිත්ත නිසාම ඒ පූර්ව චිත්තයත් සම්බන්ධ කරගෙන මේ තියෙන සිතක් නිසා කියලා. දැන් තමයි ඒ පිළිබඳව තවදුරටත් අපිට පැහැදිලි කර දෙන්න. ඊගාවට මම ඒකත් එක්කම සම්බන්ධ කරලා අහනවා මේ නිරෝධ සමාපත්තියට යම් කෙනෙක් සමාන මේක තියරිටිකල් වෙන්න පුළුවන් අපිට අදාළ නැති වෙන්න පුළුවන්. නිරෝධ සමාපත්තියට සමාන අවස්ථාවක එමණක් අසඤ්ඤතාවයේ ඉන්නකොට කොහොමද මේ දැන් මේ පැහැදිලි කර මම කරපු පැහැදිලි කිරීම ගලපෙන්නේ නැහැ නේද කියන කතාව. හොඳයි, තෙරුවන් සරණයි අදහත්. තෙරුවන් සරණයි දරොත් මහත්තයා. හොඳයි, එතනදී අර කිව්වා වගේම චුතිසිත කියලා කියන්නේ යම් භවයකදී අපේ තුමකෝ ඒ ජීවත්වන කාල පරාසයේදී පහළ වෙන අවසාන සිත තමයි චුතිසිත කියලා කියන්නේ. එතකොට මේ චුතිසිත වෙන්නෙම ප්‍රතිසංකීර්ණී ලැබිච්ච සිතම තමයි. එතකොට දැන් අපි දැන් කෙනෙක් ජීවත් වෙනද දැන් පිළිසිඳ ගන්න අවස්ථාව අපි ගත්තොත් ඒ වෙලාවේදී ප්‍රතිසංකීර්ණීත පහළ වෙනවා. ප්‍රතිසංකීර්ණීත පහළ වෙලා ඉන් අනුතුව ඒ අරමුණම අරගෙන ඇති වෙන සිතක් ඇති වෙනවා. ඒක දෙලක්ම ඇති වෙනවා. ඒවට අපි කියනවා භවාංග කියලා. ඒක තමයි මේ උත්පත්තිය චුතියත් අතර මේ ජීවිතයේ පවතින මේ චිත්ත පරම්පරාව පවත්වාගෙන යන්න උදව් කරන හින්දා තමයි අපි ඒකට භවාංග කියලා කියන්නේ. භවාංග සිද්ධි දෙන්නේ වෙනස් තරමුණකට හිත යන වෙලාවට තමයි භවාංග සිද්ධි දිනා වෙනස් චිත්ත වීති පහළ වෙන්නේ. කොහොම ගිහිල්ලා ගිහිල්ලා අවසානයේදී කෙනෙක් මරණයට පත් වෙනවා. මේ මරණයට පත් වෙන්න පුළුවන් කියලා අභිධර්මයේ දක්වනවා. එක්කෝ ඇහැකින් ඉගත් අරමුණක් දැකලා දස්කින කොට ඒ චිත්ත වීතියේ කෙලවරදී මරණයට පත් වෙන්න පුළුවන්. එක්කෝ ශබ්දයක් අහනකොට ඒකේ කෙලවරදී මරණයට පත් වෙන්න පුළුවන් කියලා. ඒ චිත්ත වීතිය කෙලවරදී. ඒ වගේම මනසින් අරමුණක් ඇවිල්ලා මේ ඒ විදිහට මරණයට පත් වෙන්න පුළුවන් කියලා අපි දන්නවා. එතකොට ඒ ආකාරයෙන් බලනකොට මේ චුතිසිත කියලා කියන්නේ ඒ ජීවිතයේදී ලැබිච්ච ප්‍රතිසංසිතේ අරමුණම තමයි ඒ චුතිසිතේ තියෙන්නේ. එතකොට නමුත් ඒ අර මරණාසන්න චිත්ත වීතියේදී ගත්තන යම් කිසි අරමුණක් අරගෙන අපි ඒ චිත්ත වීතිය සකස්ුනේ. ඒ චිත්ත වීතිය කෙලවරේ තමයි භාංග පහළ වෙන්නේ. අපි ඒකට කියන්නේ චුතිසිත කියලා. ඒකින් අනතුරුවම අර කිසිම අතරක් නැතුව ඉපදෙන හට ගන්නවා ප්‍රතිසංසිත. ඒක තමයි අර මම හිතන්නේ ඔබතුමාත් කිව්වේ එකයි ඒ විදිහට තමයි යන්නේ. ඊට පස්සේ ඒ ප්‍රතිසංසිතට අරමුණ වෙන්නේ මේ ජීවිතේ. ඊට කලින් මිච්ච ජීවිතයේදී අවසාන චිත්ත වීතිය ගත්ත අරමුණ අනුව තමයි ඒ විපාකසිතක් ප්‍රතිසංසිත හැටියට යම් තැනක පහළ වෙන්නේ. ඒ විදිහට තමයි මේ දැන් දිගටම යන්නේ. දැන් එතකොට දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඔය සිත් නැති තැන් කීපයක් අපි දක්වනවා. මේ අපි ඉස්සෙල්ලා කිව්ව මේ රහතන් වහන්සේගේ අවසාන චුතිසිත තමයි. ඒ චුතිසිතෙන් පස්සේ කිසිම සිතක් පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? රහතන් වහන්සේගේ චුතිසිත අනන්ත රත්යෙන් කිසිම සිතකට පස්සෙ වෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඒක ඒක තමයි පස්සෙ වෙන්නේ නැති එකම සිත තමයි රහතන් වහන්සේගේ චුතිසිත. ඒක පස්සෙ වෙන්නේ නැහැ අනන්ත රත්ය. අනිත් සියලුම සිත් අනන්ත රත්යෙන් පස්සෙ වෙනවා. එතකොට දැන් අපි හිතමු අනාගාමී උතුමේ කෝ එහෙමත් නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් නිරෝධ සමාපත්තියට යනකොට මේ නිරෝධ සමාපත්තියේ විශේෂ දෙයක් තමයි සිත් පහළ වීමක් නැහැ. අපි දන්නවා අපිට සදවට නිින්ද ගියාම උනත් භවංග සිත් පරම්පරාවක් හැටියට පහළ වෙනවා. නමුත් දැන් මේ නිරෝධ සමාපත්තිය කියන තැනදී සිත් සම්නික්ෂරම පහළ වීමක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිරෝධ සමාපත්තියට පිවිසෙන්න කලින් දැන් සමින්හත් අපිට විස්තර කරා ඒ අතවෙනි ධ්‍යානෙ නැත්නම් හතරවෙනි අරූපී ධ්‍යානෙ නේව සංඥා නා සංඥා කියන ඒ ධ්‍යානෙ වඩන පස්සේ ඒ සිතින් අනුතරු තමයි යන්නේ කියලා මේ නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තියට සමවදිනව එකම සිතේ හට ගැනීම නවතිනවා. ඊට පස්සේ මේ නිරෝධ සමාපත්තිය කොයි කොහොම කාලයක්ද වඩන්නේ අපි දන්නා වැඩිපුරම දවස් 7ක් හැටියටයි සඳහන් වෙන්නේ. ඉන් අනතුරුව නැවතත් ඒකෙන් නැගිටලා නිරෝධ සමාපත්තිය නැගිටින අවස්ථාවේදී නැවත වරක් අර මුලින් තිබුණු සිතට අනුකූලව තව සිතක් පහළ වෙනවා. එහෙනම් අලුතෙන් පටන් ගන්න කියලා කියන්න බෑ. නමුත් දැන් නිරෝධ සමාපත්තිය නැගිටින මොහොතේ පහළ වෙන සිත යම් කිසි විදිහක් දෙකට දාති සිවවා මම හිතන්නේ ස්වාමීන් වහන්සේ කිව්වා එකත් නේව සංඥා නා සංඥා යන සිත කියලා වගේ මට මතක තියෙන්නේ. ඒ සිත පහළ වෙන්නේ ඊට කලින් නිරෝධ සමාපත්තියට කලින් තිබිච්ච අවසාන සිතේ අනන්ත ප්‍රත්‍ය ලැබෙනවා කියලා ඒ සිත පහළ වෙනවා. ඒ වගේම ඒක එක අවස්ථාවක්. එතකොට එතනදි කියන දේ තමයි මේ නිරෝධ සමාපත්තිය ගියා తాවකාලිකව සිත් හට ගැනීම නැවතුණා. නමුත් ඒ සිත් හට ගැනීම නැවතින කලින් තිබුණු සිත ඒ සිත් හට ගැනීම නැවතිලා ආපහු පටන් ගන්න සිතට අනන්ත ප්‍රත්‍යයෙන් පත් වෙනවා. ඒ කියන්නේ කාලයේ බාධාවක් මේ අනන්ත ප්‍රත්‍යයට නැහැයි කියන එක තමයි අපිට එතන කියන්නේ. ඊටස්වර දීර්ඝ කාලීනව සිත් නැවතින තැනක් තමයි අසඤ්ඤ සත්‍යතලයේ ප්‍රතිසංගය. ඒ අසඤ්ඤ සත්‍යතලයේ ප්‍රතිසංගය ලබනකොට වෙන්නේ එතරම්දී ප්‍රතිසන්දී හැටියට හටගන්න රූපයක් පමණයි. එහෙනම් සිතක් හටගන්නේ ඒකයි අසඤ්ඤතරය කියලා කියන්නේ. සිතක් තිබුණොත් අපි දන්නවා සෑම සිතකම තියෙනවා අනිවාර්යයෙන්ම චෛතසික හතක්. සර්ව චිත්ත සාධාරණ චෛතසික. ඒ මොනවද? පස්ස වේදනා සංඥා චේතනා ඒකාගතා ජීවිතින්ද්‍රිය මානසිකාරය. එතන සංඥා කියන කොටස කියවුණා අපි. දැන් අසඤ්ඤතරේ සංඥාවක් නැහැ. සංඥාවක් නැති සිතක් තියෙන විදිහක් නැහැ. මොකද සර්වචිත්ත සාධාරණ කියනකොට සංඥාව කියනක හැම හිතකම තියෙන්න ඕන. එහෙමනම් අසඤ්ඤතලයේදී සංඥාවක් නැහැ කියලා කියන්නේ එතනදී සිත් පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් යම් කෙනෙක් ධ්‍යාන වඩලා පංචමධ්‍යානෙ වඩලා ඊට පස්සේ අපි හිතමුකෝ අසඤ්ඤතලයේ ප්‍රතිසන්දී ගත්තා නම් ඒ ගන්න රූපයක්මයි ගන්න. එතකොට සිතක් පහළ වෙන්නේ නැහැ. එතකොට ඒ රූපය සත්‍යංගී හැටි ලබන්න කලින් තිබිච්ච අවසාන සිත තමයි එයා අර ධ්‍යාන කුසලයේ වඩනකොට තිබිච්ච ඒ ධ්‍යානයේ වඩනකොට තිබිච්ච සිත. ඒ කියන්නේ ඒ පේලින් ගිහලා චුත්ති සිත. එහෙනම් ඒ කලින් භවයේදී ඒ ධ්‍යාන වඩනකොට ඒ සිත් පේලිය අවසානයේතම කියන්නේ දැන් චුත්ති කියන්නේ අපි දන්නා හැමතැනම භවංග සිත කියලා. ඊට ඒගත් අරමුණ නිසා ඒ භවංග සිත තමයි ඒ රූප ප්‍රතිසන්දියට කලින් ඇති වෙන්නේ. ඊට පස්සේ මේ කල්ප 500ක් ආයුෂ ගෙවලා මේ රූපය ආයුෂ ගෙවනා කියන තරම් චූටක් හිතන්න ඕනේ. එතන රූපය කියලා කියන්නේ ඒක අපි කියනවා මේ ජීවිත නවකයක් ඇති වෙනවා කියලා. ඒක තමයි රූප කලාපය. ඒක රූප කලාප ගොඩාක් ජීවිත නවකය කියලා කියන්නේ චුද්දාෂ්ටකයයි පටවියාපෝතේජ වායෝ වර්ණගන්ධ රස ඕජා ඊනවට ජීවිතයේ තියෙන ඔන්නෝය ජීවිත නවකයේ තමයි පවතින්නේ මේ කල්ප 500ක්. ඒ පැවතිලා එතනින් චුත වෙනවා කියන රූපය තමයි එතකොට එතන නැති වෙන්නේ. රූපය නැතිලා වෙනත් තැනක ප්‍රතිසන්දියක් ගන්නකොට එතනදී නැවතත් ප්‍රතිසන්දි සිතක් ඇති වෙනවා. අපි හිතමුකෝ එතනින් චුත වෙලා නැවත සැරක ප්‍රතිසන්දියක් ගත්තයි කියලා. අසඤ්ඤතලේ නැතුව එතකොට එතන ප්‍රතිසන්දිය ගන්නකොට ඒ ප්‍රතිසන්දී සිත අර අසඤ්ඤතලයේත තලයේ රූපය හැටියට ප්‍රතිසන්දිය ගන්න තැනට කලින් තිබිච්ච සිතක් එක්ක ගත්තාම ඒ සිත් දෙක අනන්තර පස්සෙන් එකිනෙකට පස්සෙ වෙනවා. ඒ කියන්නේ කල්ප 500ක් ගියත් ඒ අනන්තර පස්සියේ පස්සෙ වීම නැති වෙන්නේ නැහැ කියන එක තමයි ඒක තේරුම් හැටියට ගන්න වෙන්නේ. ඒ කියන්නේ කාලයේ කිසියම් ભેදයක් නැහැ කියන එක තමයි සලකන්න වෙන දරුවත් මාස මහිතනායකට අවශ්‍ය පිළිතුරු ලැබුණා කියලා තේරුම් ගන්න. ඔය තේරුම් ගන්න ඕනේ මුසුතු ලැබුණා යන්න වාර්තා නැහැ. කලින් මේ ඔය කියන්නේ අපි හිතුවොත් එම මේ මිනිස්සු ලෝකේ ඉන්න කෙනෙක් ඥානයන් වඩලා මේ නියසඤ්ඤා සංඤතලේ ඉඳලා ඒ නියසඤ්ඤා සංඤා චitte ඒ කියන්නේ කිනම් අවස්ථාවේදී ඇති මේක රසංජ බලයට ගියොත් එහෙම එයාගේ ඒ අසංජ භවයේ කල්පමන්සියක් හිටියත් ඔබතුමා කියන විදිහට ඊගාට නැවතත් එයා මනුෂ්‍ය ලෝකයට ආවොත් එහෙම මනුෂ්‍ය ලෝකයේදී ඇති වෙන චිත්තයේ සාර පෙර මනුෂ්‍ය භවයේදී තිබෙන චිත්තය අතර අනන්තරපත්තෙන් චිත්තයක් ඇති වුණා කියන අර්ථයෙන් ගන්නව වගේ තේරුම් ගත්තොත් හරියට යනවා. මට අවසාන කියපු ටික පොඩ්ඩක් කියන්නදලවත් මාතේ සමා වෙන්න. ඔව් දැන් අපි කල්පනා කරොත් එහෙම අපි හිතමු අපි අපේ නමක් කියලා ගමුකෝ. අපි හිතමු මේ ශිරීපාද මේ භවයේදී ධානයන් වඩලා එයා නිවසඤ්ඤා සංඥායතනේ ඒ කියන නිවස සමාපත්තිය සමාන අවස්ථාවක් ගැන හිතුවොත් එතකොට එයාගේ ඉතින් ඒ අවසාන වර්ත තියෙන සිත තියෙනවනේ. ඒ ඉදිරියට ඉපදෙන අසඤ්ඤ භවයේ කල්ප ගණනක් ඉඳලා නැවතත් අපි මේ උදාහරණය හැටියට ගමු යනවතත් මනුස්ස භාවයකට ආවොත් එතකොට මේ ඒ ඊගාව සිතක් ඇති වෙන්නේ එතෙන්දී නැවත ඔසරයක් ආපු වෙලාවේ. හරි. පෙර සිත තිබුණේ අසඤ්ඤ භවයේ නෙමෙයි ඒක කලින් භවයේ මනුස්ස භවයේ. එතකොට එතකොටත් අපි කියනවා මේ අර පසු ඇතුවිත් චිතට අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රතිඋනා කියලා අර පෙරතිවිච්ච මනුස්ස භවයේ අවසාන චිත්තේ නේ සංඥානාසඤ්ඤාතනේදී අවසාන දතුරු චිත්තේ. ආ එහෙම හිතුවම හරියටවත් මහත්තයා ඒක තමයි ඒ විදිහට තමයි හිතන්න ඕනේ. ඔක්ටි කියලා දුන්න විදිහට ඔව් කාලේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ සිද්දක එකකට පස්සේ එකක් ඕනෑම කාලයකට පස්සේ ඇති වුණා. ඒ අනන්ත ප්‍රත්‍ය නිසා තමයි ඒක ඇති වෙන්නේ කියන එක තමයි සඳහන් වෙන්නේ. කෙරුවා. ඔව් කෙරුවා සන්නයි. හොඳයි. අපි ඊගා කොට ප්‍රශ්නයකට යන කලින් අපි පොඩ්ඩක් මතක් කරගන්න මම ගමනක් කල්යන මිත්‍රෙන්ගෙන් පොඩි මතක් කිරීමක් අපිට කරලා දෙන්න. මේ ප්‍රත්‍ය කතාව කතා කරනකොට අපි තුන් දෙයක් ගැන කතා කරනවානේ. ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ධර්ම සහ ප්‍රත්‍යනික ධර්ම කියලා. ඊටම කෙටින් ඔබ වෙනත් කල්යන මිත්‍රෙක් පොඩ්ඩක් මතක් කරලා දෙන්න. මම ප්‍රීති මාතෘකම වෙන්න. මොකද ඒ තුන ඊට පස්සේ මගේ මේ අනන්ත ප්‍රත්‍ය සම්බන්ධ කරලා ප්‍රශ්නයක් අහන්න. මේ ප්‍රීති මාතෘකම මොකද මේ ප්‍රත්‍ය ධර්මයේ ප්‍රත්‍යෝත්පන්න සහ ප්‍රත්‍යනික ධර්ම කියලා කියන්නේ මේ සූවිසිපත් කතාව තුළ. මම ප්‍රීති මාත්මයට යමුනේ ප්‍රීති මාත්මයට යමු නැද්ද නැහැ. හොඳයි මම මේ පාලිත මාත්මයාගෙන් ඉගෙන මතක් කරගමු එන පාලිත මාත්මයා. තෙරුවන් සරණයි. සමහරවිට යාළුවෝ වින්ද මම කියන්නේ මේ විතරම මූලිකම කොටසක් මේ අහුවේ මේ ප්‍රතිපන්දේසේ මේ දේශනාවේ මුලම හඳුන්වා දීම පළවෙනි දවසේම මුල උනාඩි පහේ කිප් කොටසක් මේ හොඳයි මට පොඩ්ඩක් නෑ. ඔව් සමහරවිට මේ මොකනවාද මේ ප්‍රතිපත්තිපන්ස සමහරවිට මොනවාද මේ මූලික වශයෙන් කොටස් තුන කියන දේ. මුල්ම එක තමයි ප්‍රත්‍ය වන ධර්මය කියන්නේ හේතු වන ධර්මය ප්‍රත්‍ය ධර්මය. පච්චුප්පන්න ධර්මය කියන්නේ ප්‍රත්‍ය නිසා අට ගන්න ධර්මය. ප්‍රත්‍ය නීක ධර්මය කියන්නේ ප්‍රත්‍ය තිබුණත් උපකාර නොලබන ධර්මය කියලා තමයි මම සඳහන් කරන් තියෙන්නේ. ඒ කියන්නේ හේතු වන ධර්මය, හේතුව නිසා හට ගන්නා ධර්මය, හේතුව තිබුණත් උපකාර නොලබන ධර්මය වශයෙන් තමයි සඳහන් කරන් තියෙන්නේ. ඒක එහෙමයි තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් සරණයි. තේරුම් සරණයි. ස්ත්‍රීනි මහත්මිය ඔබතුමින් පුළුවන් කියන මතක් කරන්න. ඊට පස්ව ජයන්ත මහත්මයා මට කියලා දෙන්න මේ අපි කතා කරන්නේ අනන්තපත්තිය සහ සමනන්තපත්තිය. මම එතෙන්ටම එන්නේ සාකච්ඡාවේ අර ඒ පහසු සඳහය කොටස මතක් කරගත්තේ. මොනවද අනන්තපත්තියෙන් ප්‍රත්‍යুৎපන්න වෙන්නේ කියලා අපිට ඉස්සෙල්ලාම පැහැදිලි කරලා දෙන්න මේ ජීජාමේ පොසු පැහැදිලි කරලා දෙන්න යාත මාත්‍යා. එතන ශ්‍රීමති මාහි නැවතත් අපිට අර ඔය තුන ප්‍රීති මාත්‍යා හොඳින් අපිට මතක් කළා. ඒක නැවතත් මතක් කරන්න දෙන්න මාත්‍යා. ඔව් ඇත්තටම මමත් ඒ විදිහට තමයි තේරුම් ගන්න තියෙන්නේ. දැන් අපි හේතු ප්‍රත්‍ය ගත්තොතින් හේතු ප්‍රත්‍යෙන් උදාහරණයක් ගත්තොතින් ඉතින් දැන් ලෝභ ද්වේෂ මෝහ අලෝභ දෝෂ මෝහ වශයෙන් ගත්තොතින් අපිට එතකොට කුසල සිතක් උපදිනකොට සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික වගේ හොඳ සිතක් පහළ වෙනකොට එතෙන්ට එකතු වෙනවා අර චෛතසික ටික. සෝබන චෛතසික ටික එතන අනිවාර්යෙන් චෛතසික 19ක් එකතු වෙනවා. ඊට අනුරූපව ප්‍රඥා චෛතසික ඒ ආකාරයට වෙනවා. එතකොට හේතුව කියලා කියන්නේ එතකොට හේතුව එතන ඉන්නේ අලෝභ අද්වේෂ අමෝහ. ඒවෙන් ඒවා හේතු වෙනවා ඒ කුසලසිත උපදින්න. එතකොට ඒකේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම වෙනවා අර චෛතසික ටික. එතකොට ප්‍රත්‍යනීක ධර්ම වෙනවා. ප්‍රත්‍යනීක ධර්ම කියන්නේ මේ දෙකට අදාළ නැති ඉතිරි සිත් චෛතසික රූප ඒවා ප්‍රත්‍යোৎපන්න ධර්ම වෙනවා. ඒ විදිහට තමයි කිතියෙන් කියන්න පුළුවන් තේරුම් ගන්න. තේරුම් ගන්නයි අපි ඇත්තටම ප්‍රත්‍ය ධර්ම කියලා කියනකොට අපි හේතු කියන වචනේ පාවිච්චි නොකරින්ම මොකද හේතු කිව්ව ගමන් මේ අභිධර්මයේ හේතු හයක් වෙනම තියෙනවානේ. ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ සමෝහ කියලා. ඒක නිසා අපි කියමු උපකාරක ධර්ම කියලා. ප්‍රත්‍ය ධර්ම කියලා කියන්නේ උපකාරක ධර්ම කියලා. කියන්නේ යමක් ඇති වෙන්න උපකාර වෙනවා නම් ඒකට ඒ දේවල් වලට අපි කියන උපකාරක ධර්ම කියලා. එතකොට මේ අනන්තර ප්‍රත්‍යයේදී මොනවද උපකාරක ධර්ම කියලා කියන්නේ? දැන් අපි මෙතෙක් කතා වෙච්ච විදිහට මේ සිත් ඕනම සිතක් ගත්තාම ඕනම සිතක් ඉන් පසුව පහළ වෙන සිතට උපකාරක ධර්මයක් වෙනවා. ඒකයි අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මේ අපි අර ඉස්සෙල්ලා කල්පනා කතා කරනකොට කිව්ව මේ අනන්තර ප්‍රත්‍යයේදී අපි රූප ධර්ම සලකන්නේ නැහැ. ඒ වගේම මෙතනදී අපි දැන් රූප ගත්තම චිත්ත චෛතසික රූප නිබ්බාන කියන කොටසනේ අපි ප්‍රඥාප්ති කියන කොටසනේ ගන්නෙ. මෙතනදී අපි අනන්තර ප්‍රත්‍යයේදී ප්‍රත්‍ය ධර්ම හැටියට සලකන්නේ චිත් කියන එක තමයි මූලික වශයෙන්ම සලකන්නේ. ඒතර ප්‍රත්‍ය වෙන්නේ චිත් කියන එක මේ ප්‍රත්‍ය වෙනවා අනන්තර ප්‍රත්‍යයේදී. ඔව්. එතකොට ඒ කියන්නේ ඒ සිත දැන් සිතක් කියවම සිත තනියම තියෙන නැති බවත් අපි දන්නවා. දැන් සිතක් ඇති වෙන්නේ හැම වෙලාවෙම චෛතසිකත් එක්ක. එතකොට ඒ සිත චෛතසිකත් කියන නාම ධර්මයේ තමයි ඊළඟ සිතත් ඒ සිතේ හත ගන්න නාම ධර්මයන්ට පත්‍ය වෙන්නේ. එතකොට දැන් පත්‍ය ධර්ම කියලා ගන්නෙ චිත්ත චෛතසිකත් ඒ සිතේ තියෙන චෛතසික ටික පත්‍ය ධර්ම හැටියට ගන්නවා ඊළඟ සිත ඇති වෙන්නේ. ඊළඟ සිතත් ඊළඟ සිතේ ඒ චෛතසික ධර්ම ඇති වෙනද ප්‍රත්‍ය වෙනවා කියන එක හැටියටයි ගන්න. එතකොට අපිට කියනවා දැන් ප්‍රත්‍ය ධර්ම හැටියට මෙතන ගන්න අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ සිත් 89ෙම ප්‍රත්‍ය වෙනවා. සිත් 89ක් කියලා ගිනේ කියනවා. ඒ සිත් 89ෙම ප්‍රත්‍ය වෙනවා අනන්තර ප්‍රත්‍ය. ඒ වගේම ඒ සිත් 89ේ තියෙන චෛතසික සම්පූර්ණයෙන් අපි ඒක ඔක්කොම එකතු කරලා ගත්තාම චෛතසික 52ක් වෙනවා. එක සිතක චෛතසික 52ක් තියෙනවා කියන එක නෙවෙයි කියන්නේ. මොකද කුසල අකුසල චෛතසික කියන්නේ සෝබන සහ අකුසල චෛතසික කියනවා එක සිතක තියෙන්න බෑනේ. එතකොට එහෙම වෙන්වෙන් වශයෙන් නෙවෙයි පොදු වශයෙන් ගත්තාම අපි කියනවා චෛතසික 52ක් සිත් 89ක් තමයි මේ ප්‍රත්‍ය ධර්ම උපකාරක ධර්ම. මොනවටද උපකාරක වෙන්නේ? තවත් සිත් සහ චෛතසික ඇති වෙන්නේ. එතකොට ප්‍රත්‍ය උත්පන්න ධර්ම හැටියට කතා කරන්න වෙන්නේ අපිට සිත් සහ චෛතසික පිළිබඳවත්. එතකොට එතෙන්දී ප්‍රත්‍ය උත්පන්න ධර්මයේ වෙනවා. දැන් ඇත්තටම රහතන් වහන්සේගේ චුතිත ගැන අපි කතා කරා. ඒක ප්‍රත්‍ය වෙන්නේ නැති ධර්මයක් කියලා අපි කිව්වා. මොකද ප්‍රත්‍ය වෙන්නේ නැත්තේ රහතන් වහන්සේගේ චුතිසිතෙන් පස්සේ නැවත වරක් සිතක් ඇති වෙන්නේ නැහැ සංසාරෙම. කියන්නේ 15 අවසාන සිත තමයි රහතන් වහන්සේගේ චුතිසිතේ. එතනින් එහාට සිත් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකම තමයි සසර ගමන නැවතුණා කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ඒ සිත කිසිම දෙයකට ප්‍රත්‍ය වෙන්නේ නැහැ. නමුත් රහතන් වහන්සේගේ චුති සිතටත් ඊට කලින් තියෙන සිතයි ඒ සිතේ තියෙන චෛතසික ධර්මෙනුයි ප්‍රත්‍ය වෙනවා. ඒ ආකාරයට තමයි ඒකට අපිට ප්‍රත්‍ය ධර්මයි ප්‍රත්‍යෝත්පන්න ධර්මයි කියන එක සලකන්න වෙන්නේ. හොඳයි, ඊළඟ ප්‍රශ්නයයි. ඊළඟ ස්වාමීන් වහන්සේ මහත්තයා, එදා අපි ස්වාමීන් වහන්සේ කියවන ධර්ම පිටියේ 70ක් ප්‍රත්‍ය වෙනවායි කියලා 89.52යි සුපර් 28යි නිර්වාණය 70ක් කියන ධර්ම ජාතමාත්‍ය කිව්වා 89.52 විතරයි කියලා නේද? ඒ වගේ තමයි මට දැක්කමනේ. සමානලයක මේ පොඩ්ඩක් විස්තර කරනවාද? සමාන ජාතමාත්‍ය මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න මේ ප්‍රශ්නෙත් එක්ක එතකොට උපකාරයක් වේවි. මේ අපිට පැහැදිලි කරලා දෙන්න ඔකත් සමගම වගේ මේ මොනවද අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රතිනීක ධර්ම කියලා. යන්ත වාග්න පෙරවස්සන ඒක දෙකම එකට යනවා. ඔව්. එතකොට මේ අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය නීක ධර්ම හැටියට සඳහන් වෙනවා සියලුම රූප. රූප කියන කොටස් ටික ඔක්කොම සම්බන්ධයක් වෙන්නේ. කියන්නේ මේ අනන්තර ප්‍රත්‍යයෙන් රූප ඇති වෙන්නේ. ඒක මතක තියාගන්න වෙනවා. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ හැබැයි අපිට කිව්ව මේ පච්චිනික ධර්ම වලට වැඩි යන්න එපා කියලා. ඒක ටිකක් පැටලෙනවා කියලා ආපහු ඇවිල්ලා කියලා දෙන්නක් කියලා කිව්වා. ඒකින්ද ඒකන වැඩිපුර ටිකක් නොයයිමු කියලාත් යෝජනා කරනවා. අපි අර පාලිත මහත්මයා කිව්ව කොටස මෙහෙමයි. දැන් අපි අද කතා කරන්නේ අනන්ත ප්‍රත්‍ය ගැන. ඒකයි. දැන් අපි කතා කරොත් එහෙම ආරම්භන ප්‍රත්‍ය ගැන කතා කරොත් මේ හැම දෙයක්ම අරමුණක් වෙනවා. ප්‍රත්‍ය ධර්මයක් වෙනවා. ඒ වගේ එක එක කත්ත්‍ය අනුව තමයි අපේ ඒ මොනවද ප්‍රත්‍ය වෙන්නේ, මොනවද ප්‍රත්‍ය උත්පන්න වෙන්නේ, මොනවද පච්චනීක වෙන්නේ කියන කඳුර ගන්න ඕනේ එක එක ප්‍රත්‍ය අනුවයි. මේ 24ට තියෙන ප්‍රත්‍ය ධර්ම වෙනස්, ප්‍රත්‍යෝත්පන්න ධර්ම වෙනස්. හැබැයි පොදුතාවයෙන් පොදු ලක්ෂණ තියෙන්න පුළුවන්. නමුත් වෙන වෙනම තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ විදිහට හිතුවොත් ලේසි නැත්නම් මේක පැටලෙන. හරි, එහෙමත් කරන්නේ. ඊගේ ජනමාතේ අනන්තර ප්‍රත්‍ය සමනතර ප්‍රත්‍යයටයි උපකාගලම වෙනවද? 89යි මේ චිත්ත 89යි චෛතසික 52යි පමණයි කියලා කියන්නේ නේද? එකමනමයි. මොකද අපි චිත්ත චෛතසික කොටස් විතරමයි මේ අනන්තර ප්‍රත්‍යෙදි තරපන්නේ. තිරසන්නයි. මයිතන් ගෞරවණීය ස්වාමීන් වහන්සේ කියනකොට අර චිත්තජ රූප, ප්‍රතිසන්දි කර්මජ රූප, බාහිර රූප, ආහාර රූප, ඍතුජ රූප, අසඤ්ඤ සප්ත කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප යන ඒවා අනන්තර ප්‍රත්‍යයේ පත්‍යනික කියලා කිව්වා. මම හිතන්නේ ඒ කොටස් ඉතින් පැහැදිලිම වෙනවා යමක් පත්‍යනික සපත්‍ය වෙන්න බැහැ නේද? ඒකට අනන්තර ප්‍රත්‍යයේ පත්‍යනික ධර්ම තමයි මේ රූපයන් පැත්ත කියලා. මේ යන්තමත් මේ සම්බන්ධයෙන් අපිට මේ මම හිතනවා තව ටිකක් පොඩ මතක් කරගත්තොත් අතරම මේ චිත්තජ රූප සහ චිත්ත රූප කියන දෙක මේකට මම සම්බන්ධයක් පස්සේ බලන අනන්තපත්තිර කතාවට එන්න. චිත්තජ රූප සහ චිත්ත රූප කියන දෙක ගැන අපිට පොඩක් පැහැදිලි කර දෙන්න. මොකද ඒක වලද්දොල පාවිතා වෙන බවක් පේන තියෙන නිසා. හරි, ඒකෙන් තමයි අතරම දැන් රූප කියලා ගත්තාම අපි ඉගෙනගෙන තියෙන විදිහට රූප ඇති වෙන හේතු හතරක් වෙනවා. එකක් තමයි කර්මය නිසා රූප ඇති වෙනවා. ඒවටත් කියනවා කර්මජ රූප කියලා. ඊළඟට මේ චිත් නිසා රූප ඇති වෙනවා. චිත්තජ රූප කියලා කියනවා. ඊළඟට ආහාර නිසා රූප ඇති වෙනවා. ආහාරජ රූප කියලා කියනවා. අපි කන බොන ආහාර නිසා ඇති වෙන රූප. ඊළඟට තියෙනවා ඍතුජ රූප කියලා. ඒ කියන්නේ ඍතු නිසා, ඒ කියන්නේ සීතල උණුසුම නිසා ඇති වෙන රූප. ඔය හතර තමයි රූප කියන කොටස ඇති වෙන්න මූලික වශයෙන් බලපාන. ඒකෝර දැන් ওই චිත්තජ රූප කියන එක කොහෙද ඇති වෙන්නේ? ඇඟේ. දැන් අපි බැලුවොත් අතක් උස්සනවා කියනකොට අතක් උස්සන්න හිතක් එන්න ඕනේ. හිතක් ඇති වෙන්න ඕනේ අත උස්සනවා කියලා. ඒ අත උස්සනවා කියන එක තමයි අපේ මේ එක තැනක් තිබිච්ච රූපය ඊනවට චූට්ටක් වෙනස් වෙලා තව තැනක ඇති වෙනවා. තව තැනකත් ඇති වෙනවා. ඔහොමම අර ඉස්සර අර කාටුන් වගේ බලනකොට අර කාටුන් ෆ්‍රේම්ස් වල බලනකොට ඔය අතින් අඳින දවස්වල එක එකකින් එක එකට පොඩ පොඩ පොඩ පොඩ වෙනස් කරලා ඊටපස්සේ ඔක එක දිගට ඉක්මනට පෙන්වනකොට තමයි කාටුන් එකේ අතේෂ වෙනවා වගේ පේන්නේ. අන්න ඒ තත්ත්වෙම තමයි අපේ මේ කය ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. අපේ හිත නිසා මේ කය ක්‍රියාත්මක වෙලා මේ බාහිරින් වෙනස් වීමක් පෙන්වන්න පුළුවන්. එතකොට ඒවත් චිත්තජ රූප. ඒ වගේම දැන් අපිට හිතෙනවා ලොමු දෙහ ගන්නවා කියන බය හිතෙන වෙලාවට. බය හිතෙන වෙලාවට එන්නේ අපිට දන්නවා අපි එන්නේ ද්වේෂාගත සිත් තමයි පහළ වෙන්නේ. එතන බයක් ඇවිල්ලා තියෙනවා. ඒ බය එනකොට ඇගේ සමහර විට මේ ලොම් ඍජු වෙන අවස්ථාවක් තියෙනවා. මේ ඒ වගේ තැන්වලදී අපිට පිටින් පේන හැමෙත් වෙනස්කම් ඇති වෙලා තියෙනවා ඒ බය නිසා. මේ සිත ගතිය, දාඩිය දාන ගතිය. ඒවා ඔක්කොම චිත්තජ රූප. ඒ සිත බය වුණාම තමයි දාඩිය දාන ගතිය. ඒ වගේ බය වෙච්ච වෙලාවට දාඩි දාන ගතිය. නැත්නම් රස්න වෙලාවට දාඩි ගන්න ගතිය වලට අපි කියනවා ඍතුජ රූප කියලා. අර බය වුණාම දාඩි දාන ඒවා චිත්තජ රූප. ඒ හැදෙන්නේ කොහෙද? කයේ හැදෙන්නේ. කය ඇසුරු කරගෙනම තමයි චිත්තජ රූප හැදෙන්නේ. එතකොට චිත්ත රූප කියන එක චිත්ත රූප කියලා කියන්නේ මේ මනසේ හැදෙන රූප. දැන් අපි අම්මා ගැන සිහි කරොත් එහෙම අපිට අම්මගේ එක් අවසාන වස දැකපු හරි නැත්නම් කොයි වෙලාවක හරි දැකපු මතකයක් එනවා. ඒ මතකය ආපුවම අපිට රූපයක් නිකන් අර මැවිලා පේන. මැවිලා වගේ පේනවා. අම්මා ගැන හිතනකොට අම්මා ගැන පේනවා, වෙන කෙනෙක් ගැන හිතනකොට ඒ වෙන රූපයක් අපි දැකලා තියෙන කෙනෙක් ගැන ඒ විදිහට පේනවා. ඒ වගේම නොදැක්ක කෙනෙක් ගැනත් අපි සමහර වෙලාවට එක එක විදිහට හිතාගෙනත් ඉන්නවා. මෙහෙම වෙන්නේ නැති කියලා යම් කිසි රූපයක් අපේ මනසේ මැවෙන ගතියක් තියෙනවා. ඒවට කියනවා චිත්ත රූප කියලා. ඉතින් ඒක ඇඟියේ පිනන රූප නෙවෙයි. ඒවා සතරමා ධාතුත් නෙවෙයි. ඒ චිත්ත රූප කියන මනසේ ඇතිවෙන ඒවා. නමුත් ඇඟියේ ඇතිවෙන චිත්තක රූප ඒවා සතරමා ධාතු වලින් හැදිච්ච රූප කියලා තමයි විස්තර වෙන්නේ. තේරුම් ගන්න ඉදලස්සහනේ. නෑ තේරුම් ගන්න නෑ. මම ශ්‍රීමති මහත්මියට යොමු වෙන ප්‍රශ්නයක් තමයි ශ්‍රීමති මහත්මිය. එතකොට දැන් චිත්තජ රූපයක් කිව්වන් පස්සේ අපිට දැන් පැහැදිලි වුණා චිත්තජ රූප කොහොමද කියලා. එතකොට මේ ඒ චිත්තජ රූපයක් ඇති වෙන්නේ සිතේ තියෙන සිතුවිල්ලක් සමග නේ. නේද? අපි දැන් අත උස්සන්න හිතනවා සිතුවිල්ලක් ඒක. තුලත් උස්සනවා. එතකොට ඒහා සමාන්තරව චිත්තජ රූප ඇති වෙනවා. එතන මේ චිත්තජ රූපය අදාළ චිත්තේට සමග මේ අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යක්ෂ එකක් නෙවෙයිද? මේ චිත්තජ රූපේට අර්පර චිත්තේ නෙවෙයිද කියලා ප්‍රශ්නය අහනවා. ඒ අනන්තර ප්‍රත්‍ය ගැන කතා කරනකොට දලුවත් මහත්මිය අපි සලකන්නේ සිත් විතරයිනේ. එතකොට සිතකින් රූපයක් උපදිනවා කියන එක අනන්තර වෙන්නේ නැහැ වගේ තමයි මම තේරුම් ගන්න තියෙන්නේ. ඒක නැහැ කියලා තමයි කියන්න පුළුවන්. නෑ පොතපති ඇත්තම ඒ වගේ මම පොතපති විදිහෙන් නම් ඒක එහෙම තමයි. මම ඒක තමයි ප්‍රශ්නයක් හිතේ මම අහන්නේ. අපි ඒක එහෙම නෙවෙයි කියලා ඒක එහෙමයි කියලා ඔප්පු කරන්න යනවා නෙවෙයි මේ අපිට හිතන්න අපිට කතා කරන්න හිතන්න මේ ටූල්ස් වෙන වගේ වැඩක් මේ කරන්නේ. එතකොට ඇයි එහෙම නෙවෙයි වෙලා තියෙන්නේ කොහොමද ඒක? අපි පොඩ්ඩක් ඇනලිටිකලි හිතුවොත් එහෙම කියලා. ඇයි දැන් ඇයි මේ අනන්ත ප්‍රත්‍ය ගැන කියනකොට ඇයි මේ චිත්ත පමණ ඒක වෙලා තියෙන්නේ පොතපති විදිහට? ඇයි එහෙම වෙලා තියෙන්නේ? අරක එහෙම නොවෙන්නේ. ඇයි ඇයිද දැන් චිත්තජ රූපයක් කියන්නේ මේ සිත් පරම්පරාවක් යනවා. එතකොට යනකොට ඊට සමගාමීව ඒකේ ප්‍රතිඵලයක් විදිහට රූපයක් එනවා. එතකොට එතන එතෙන්දි දැන් අපි හිතමු අත උස්සන්න කියලා කිව්වටින් එතකොට එතන රූප පහළ වෙනවා. රූපත් පහළ වෙනවා. දැන් කාය විඤ්ඤාති රූපේ පහළ වෙනවා. ඊළඟට චිත්ත කිරිය වායෝ ධාතුව. එතකොට ඒකත් රූපයක්. ඒක පරමයාපත් තියෙනවා. අත තියෙනවා. එතකොට එතන ඒ සිතින් ක්‍රියාත්මක සිත නිසා ක්‍රියාත්මක වෙන්නේ රූපයක්. එතකොට නමුත් අපි අනන්තර ප්‍රත්‍ය කියන එක සලකන්නේ මේ සිත් සම්බන්ධව පමණයි කියලා තමයි. ඊට වඩා දුරට පැහැදිලි කරන්න මට තේරෙන්නේ නැහැ මහත්තයා. මට තේරෙනවා ඒක අනන්තර ප්‍රත්‍ය නෙමෙයි කියලා. හොඳයි බ්‍රුණ මහත්මයාට මේ ඉන්නද බ්‍රුණ මහත්තයා ප්‍රශ්නේ මම දන්නවා ඔබට දැන් සම්බන්ධ වෙන්නේ. නමුත් මේ ප්‍රශ්නේ අනිත් කතා කරගන්න අදාළ නැහැ. කෙලිම මේ ප්‍රශ්නේ විස්තර කරගෙන ඔබට ඒක ගැන කතා කරන්න පුළුවන් බ්‍රුණ මහත්මයා. තේරෙනවා සමයි දවස් තමයි. ඔකේ දැන් මම හිතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒකයි මේක සම්බන්ධ කරගන්නේ නැතුව දැන් අයි මෙහෙම හිතන්න පුළුවන් කියන එක තේරෙනවා නම් එතකොට මේ ඇයි මේක එක රූප විස්රූප අරන් නැත්තේ කියන එක හිතන්න පුළුවන්. මෙහෙම එකක් අර මේක සිත් පරම්පරාවේ තියෙන අනන්ත ප්‍රත්‍ය බලද්දී රූපේ සම්බන්ධ වෙන්නේ නැහැ කියන එක පැහැදිලිව පේනවා. ඒක අනන්ත ප්‍රත්‍යයට අදාළ වෙන්නේ නැහැ කියන එක. අපි දන්නවා මේ රූපේක ආයුෂ තියෙනවා චිත්තක්ෂණ 17ක්. ඒ චිත්තක්ෂණ 17 නිසා තමයි චිත්ත වීතියක් හැටියටත් ඒ aran තියෙන්නේ සිද්ධාත චිත්ත වීති වලට සිද්ධාත තියෙන කෙනෙක්. ඒතකොට මේ පැත්තෙන් අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනකොට හිත් රූපේ චිත්තක්ෂණ 17ක් පවතින්න ඒකෙත් අනන්තර ප්‍රත්‍යයක් තියෙන්න පුළුවන්. රූපේ පැත්තෙන් බැලුවොත් ඒක එතකොට නිකන් තේරෙනවා සම්බන්ධ වීමක් තියෙනවා කියන එක. නැත්නම් අර හිත මේ රූපයට ඇයි අනන්තර ප්‍රත්‍යක් වෙන්නේ නැත්තේ? ඒ කියන්නේ දරතමත් යහන විදිහට මේ චිත්තජ රූප ඇති වෙන්නේ හිතෙන් නම් කොහොමද එතකොට ඒක අනන්තර ප්‍රත්‍යයකට ප්‍රත්‍ය වීමක් වෙන්නේ නැද්ද කියන එක බලද්දී ඒක පොඩ්ඩක් අර කම්ප්ලිකේටඩ් හින්ද වෙන්න ඇති ස්වාමීන් වහන්සේ කිව්වේ. ওই පොඩ්ඩක් ඒක පස්සේ ස්වාමීන් වහන්සේ ඉස්තර කරයි. මට ඒක ඒ සම්බන්ධය අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙයිද වෙන්නේ නැහැ කියන එක අර තියෙනවා. ඒකට ඒක වෙන ප්‍රත්‍යවල ඇති චිත්තද රූප වලට මේ හිත බලපාන්නේ මොන ප්‍රත්‍යෙන්ද කියන එකට මේ ප්‍රත්‍ය තේරම ඉගෙන ගත්තාන් පස්සේ සමහර වෙලාවට අපිට අර එක හේතුවක තියෙන ප්‍රත්‍ය මේ ප්‍රත්‍ය ධර්ම එකක් විතර නෙමෙයි එක මා ප්‍රත්‍යක් නෙමෙයි තියෙන හැම ප්‍රත්‍යක්ම ඉගෙන ගත්තාන් පස්සේ සමහර වෙලාවට අපිට සම්බන්ධ කරගන්න පුළුවන් මේ චිත්තද රූප වලට හිතෙන් තියෙන ප්‍රත්‍යයන් මොනවාද කියන එක. එතකොට අපිට පැහැදිලි උත්තරයක් දැනගන්න පුළුවන්. අර පැත්තෙනුත් එහෙම බලන්න පුළුවන් සමහර වෙලාවට චිත්තද රූප දා ආහතක් තියෙනවා නම් ඒ මේ චිත්තජ මේ එක රූප කලාපයක චිත්තක්ෂණ 17ක් තියෙනවා නම් ආවිෂයක්. ඒකෝ ඒ චිත්තක්ෂණ 17ට ඒ චිත්ත මේ අස්යෙන් ප්‍රත්‍යක්මත් තියෙනවද කියන ප්‍රශ්න එන්න පුළුවන්. දැන් ඇඟේ රූප තියෙන චිත්තක්ෂණ 17කින් නැති වෙනවා කියන චිත්තක්ෂ මේ රූප කලාපයක ආවිෂ චිත්තක්ෂණ 17 නම් ඒතොර ඒක නැති වෙනවා කියන එකනේ. දැන් අපිට ඇඟේ කවදාකවත් කලතොල් වෙවි යනවා පේන්නේ නැහෙනේ. ඒතොර ඇඟ මොන හරි මේ පොතංකස ඒක එහෙමම තියෙනවා වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ රූප කලාප එතකොට ඒකෙනුත් තියෙනවා. ඒ කියන්නේ එක රූප කලාපයක් අයින් වුණායි කියලා ඒ රූප කලාපයට සමාන රූප කලාපයක් එතන බිහි වෙනවා වගේ එකක් තේරෙනවා එතකොට. නැත්නම් ඉතින් අර අකුරු එහෙම ලියලා තියෙනේවා ටිකක් කල් යද්දී සම්පූර්ණම නැතිලා යන්නේ. ඒ ඒ රූප කලාප වෙනස් වෙනවා නම් එතකොට නැත්නම් අපේ ඇඟේ වුණ කඩතොළු වේවි කැලි කැලි අයිම වේවි යන්නේ නැහැ එහෙම එකක් පේන්නේ නැහැ ඒක සමාන රූපක පහළ වෙනවා කියන එකත් එහෙම. එතකොට ඒ පැත්තෙන් ඒ රූප කලාපවල ප්‍රන්නේ මොසින්දී පවත්වා ගන්න යන්න මොන හරි ප්‍රති ධර්මයන් තියෙන්න ඕනේ කියන එක තේරෙනවා. මොකද ඒ කියන්නේ අර මොකද්ද ඔකට දෙන්න පුළුවන් උත්තරේ කියන එක නම් මට පොඩ්ඩක් අමාරුයි හිතා ගන්න ලබතවන්තේ මේ ප්‍රශ්නේ අර පැත්තෙම බලන්න පුළුවන් කියන එක තමයි තේරෙන්නේ. මේ රූපේ කොහොමද මේ නොකලි පවත්තා ගන්න අනන්තරපත්‍ය කියනවාද රූපේ පැත්තෙන් කියන්නේ. තේරුම් ගන්න. තේරුම් ගන්න බොම් බොම් පිටින් මම කලින් කිව්වා වගේ අපි දන්නවා උත්තරේ මොකද්ද කියලා නේද? අපි දන්නවා ඒක ප්‍රත්‍ය වෙන්නේ නැහැ කියන දේ. නමුත් මේ අර හිතන්න කෙනාට හිතන්න තව ප්‍රති තමයි මේ විරුද්ධ කරන්න කියලා හිතුවේ. මොකද සංවාන්සල බලාපොරොත්තු වෙන එකයි අපිට උන්වහන්සේලා කියන දේ ආයක මෙහෙම කිව්වා පොතේ තියෙන මේකයි ඒක එහෙම තමයි ඊට දෙයක් නැහැ ආන දෙයක්වත් නැහැ ඒක එහෙම නෙවෙයි කියලා තියෙන පොතේ කියලා එතනින් අතර නොවි එහෙම නැත්තේ ඇයි එහෙම නැහැ තමයි බුදුහමඳුනේ නැහැ කියලා තියෙන එහෙම නැත්තේ ඇයි කියලා අපිට අපිට හිතන්න අවකාශ ලබා ගන්න තමයි මම ඒක ප්‍රශ්නයක් හරි මම ජයන්ත මහත්මයටත් කියන කතා යමක් අපිට ඉදිරි කරන්න පුළුවන් නම් අවස්ථාවක් තියෙනවා හොඳයි ඒරන් තමයි දැන් අපි ඇත්තම පොඩ්ඩක් කල්පනා කරමු මේ අනන්තර කියන එකේ තේරුම. අනන්තර කියලා කියන්නේ එකකින් පසුව යම්පයක් අතරක් නැතුව ඇතිවෙනවා කියන එකයි. දැන් අපි බැලුවොත් එහෙම හිතගත්තාම මේ අපි අර මේ බොහොම රළු උදාහරණ තමයි දුන්නේ අපි අත උසවනවා දාඩිය දානවා වගේ දේවල් පිටට පේන දේවල් ගැන තමයි අපි කතා කරේ ওই චිත්තජ රූප කියලා. එතකොට අපි බැලුවම ඇත්තටම මේ සෑම සිතක් ගත්තාම සෑම සිතකටම රූප ඇති වෙනවා. සෑම සිතක් නිසාම රූපය ඇති වෙනවා. චිත්තජ රූපය ඇති වෙනවා. එතකොට ඇති වෙන්නේ නැත්තේ මට මතක හැටියට සෑම සිතක් කියන්නේ බොහෝ සිතර මට මතක නැහැ මං හිතන්නේ චක්කු විඥාන සිත්වල නිසා ඇති වෙන්නේ නැහැ වගේ මට මතක තිබුණා මං හරියටම බලලා කියන්නම් කොහොමත් චිත්තජ රූප කියන එක ඇති වෙන්නේ ඒ සිතත් එක්කමයි. චිත්තජ රූප ඇති වෙන්නේ ඒ සිත පහළ වෙනකොටම තමයි ඇති වෙන්නේ. ඉතින් අපි ඒකට තව වෙනස් ත්‍ත්වයක් කියලා කියන සහජාතක. එතකොට අනන්තර කියලා කියන්නේ ඉන් අනතුරුව හැබැයි පරතරයක් නැතුව. ඒ කියන්නේ මැද ගැප් එකක් නැතුව කියන එක තමයි අනන්තර කියලා කියන්නේ. එතකොට අපිට තේරෙනවා සිතයි චිත්තජ රූපයයි කියන එකේ දෙක අතර ගැට් එකක් නැහැ ඒ වෙලාවෙමයි ඇති වෙන්නේ ඒක නිසා ඒක අනන්තර ප්‍රත්‍යයෙන් නෙවෙයි ප්‍රත්‍ය වෙන්නේ ඒක සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එකම එකටම උපදින ලක්ෂණයෙන් තමයි සිතයි චිත්තජ රූපයයි කියන එක දැනගෙන ඉතිරවන්න තියෙනවා සිරුවන් සන ජයන්තවන්ත බොහොම හොඳයි අපිට ඒක බොහොම සාධාරණ බොහොම හොඳ පිළිතුරක් මම ඉදන් ප්‍රශ්නෙටම කෙලින්ම පිළිතුරු දුත් ඒකෙන් තියෙනවා ඒක විපත්තරින් හිතුවත් බොහොම හොඳයි ඒකෙන් අපිට බොහොම හොඳින් ඒ කාරණා තේරුණා කියලා හිතනවා මේ ඉතින් මගේ සරල මොලේට මතක් වෙන උනේ උදාහරණ ඉතින් එක පවුලක ඉතින් නියුන් දරුවෝ දෙන්නෙක් ඉදුණොත් එහෙම ඒ දරුවෝ දෙන්න ඊට පස්සේ ඒ අම්මටම තව දරුවෙක් ඉදුණොත් එයාත් දරුවෝ අම්මගේ ඔක්කොම දරුවෝ වුණාට මේ ඔක්කොම දරුවෝ තමයි නමුත් එකට ඉපදිච්ච දරුවෝ දෙන්න ගැන කියන්න වෙන්නේ වෙනම නේද අනිත් දරුවෝ දෙන්න අනිත් දරුවත් සම්බන්ධ කරගත්තන් පස්සේ ඒක කියන්න වෙන්නේ වෙනත් ආකාරයකට නේ ඔබතුමා කියපු විදිහට අර මේ චිත්තජ චිත්තයන් නිසා චිත්ත දූප ඇති වෙනවා චිත්ත නිසා තමයි චිත්ත දූප ඇති වෙන්නේ නමුත් ඒක ප්‍රත්‍යක් තියෙනවා චිත්තය ප්‍රත්‍යක් තමයි ඒකට නමුත් ඒක අනන්තවත් වෙන්නේ නෙවෙයි ප්‍රත්‍ය වෙන්නේ ඒකපත් වෙන්නේ සහජාත ප්‍රත්‍යයෙන් ඒ චිත්තය ප්‍රත්‍ය වෙනවා ඒ චිත්තජ රූපේට ඒ වචන භාවිතය හරි වැදගත් මම හිතන්නේ මේ සූචි පත්‍රය කියනකොට නේද ඒ චිත්තය සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා ඒ චිත්තජ රූපේට ඒ පිටිකල චිත්තජ රූපේට නමුත් ඒ චිත්තය අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ චිත්තජ රූපේට ඒ දෙය තමයි මම හිතන්නේ ජයන්ත මහත්තයා අපිට තීරු දුන්නේ ඒ තමයි මම මේ මට පංකාරෝ කියනනේ මම ජයන්ත මහත්තය කියපු දේ මට තේරුම් ගන්න උත්සාහ කරා ජයන්ත මහත්තයා ඒ විදිහට උත්සාහ කරොත් ඒ විදිහට හිතා ගන්න බැලුවත් හරිද ඒක ඒක තමයි නේද දරුවත් මහත්තයා මම හිතන්නේ ඒ විදිහ තමයි හරි චිත්තජ රූප ඇති වෙන්නේ සිතත් එක්කමයි සහජාත හැටියට අනතුරුව නෙවෙයි අනතුරුව ගැප් එකක් නැතුව කියන එකයි අනන්තර කියලා කියන්නේ ඒකෙන් අපිට තේරෙනවා චිත්තජ රූප සිතත් සමගම එකට උපදිනවා ඒක නිසා ඒක අනන්තර නෙවෙයි කියලා තේරුම් ගන්න දැන් සිත් උපදින්නේ එකට පස්සේ එකක් ඒකයි අනන්තර කියලා කියන්නේ. අතරක් නැතුවම ඉදිරියට උපදින්නේ. හොඳ තේරුම් ගන්න. තිරුවන් සරණයි බොහොම පිං කල්ලන මිත්‍රෙනි. දැන් තව කිසි වෙලාවක් තියෙනවා, විනාඩි 15ක් විතර. ජයන්ත මහත්තයගෙන් යමක් අහලා දැනගමු. තව මොනවද තියෙනවා නම් අහන්න, අහන්න තියෙනවා නම් එහෙමයි, නැත්නම් යමක් මේකෙන් ප්‍රකාශ කරන්න තියෙනවා නම් අනන්තරපත්‍ය සමනන්තරපත්‍ය මම හිතන්නේ මෙතනින් නතර කළා උන්වහන්සේ ලබන සති වෙනත් දේශනාවට යයි, ලබන සති නේ බ්‍රහස්පතින්ට. ඒ නිසා මේ ගැන කතා කරන්න තියෙනවා නම් අදහස් ඉදිරිපත් කරන්න. ඔව්, සමාවෙන් දරුවස්සන් අපි චිත්තජ රූප ගැන කතා කරා. තව දෙයක් තියෙනවා මම අර කිව්වා වගේ, අරූප විපාක සිත් හතරයි, ඒ වගේම විපංච විඥාන කියන අපි අහේතුක සිත් 10යි කියන ඒ සිත් අරූප විපාක හතරයි විපංච විඥාන කියන ඒ සිත් 10යි ගත්තාම ඒ සිත් 14 කරනකොට ඉතිරි සිත් 75න්ම රූප සකස් කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. කෙරුවත් නැහැ. ඔබතුමා ඒ ගැන ප්‍රකාශය කෙරේ කරපු නිසා අපිට ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න සමාවෙන්නේ යම්සි මහත්මියගේ මම කියන්නද ඔබ කියන්නේ. තෙරුවන් සරණයි. මේ ජයන්ත මහත්මයා මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද, යම් කිසි කෙනෙක් සම්සිසි පරිණිර්වාණය නිර්වාණයට ඇතුළත් වෙනවා කියන මිදි ඉස්සලා මාර්ගඵල ලැබෙපු නැති කෙනෙක්. එතකොට ඒ පුද්ගලයාගේ කොහොමද මේ අනන්තරපත්‍ය මේ සිප්පේලි ඇති වෙන්නේ තෙරුවන් සරණයි? ඔව්, ඒක ඇත්තටම මම මේ පොත්පත්වල බලලා නැහැ. නමුත් දැන් අපි හිතුවොත් එහෙම, දැන් අරහත් ඵලචිත්තය තමයි දැන් ඔතනදී අවසාන ඊදී ලබා ගන්න. අරහත් ඵලසිත ඇති වුනහම ඒ අරහත් ඵලසිත ඇති වෙනවත් එක්කම ඊට පස්සේ දැන් අපි දන්නවා දැන් ඔය විගස්සුත් එහෙම අපි කියනවා අර්පණාසිත, එහෙම නැත්නම් ඔය මාර්ගසිත ගත්තහම මාර්ගසිතවලදී වෙන්නේ අපි දැන් අරමුණ අරගෙන ඊට පස්සේ ජවන්සිත අපි හඳුන්වනවා පරිකරණ උපචාර අනුලෝම, ඊට පස්සේ වෝධාන. වෝධාන කියන්නේ පිරිසිදු කරනවා කියන අර්ථයෙන් වෝධාන. ඊට පස්සේ මාර්ග චිත්ත, ඊළඟට ඵලසිත හැටි. එතකොට ඒ ටික ගත්තාම අපිට තේරෙනවා ඒ චිත්ත වීතිය ඔන්න ඔය විදිහට කියලා තමයි ඉවර වෙන්නේ. සංකාරي අරමුණක් අරගෙන මනෝද්වාරිකව අපි හිතමු මනෝද්වාරික චිත්ත වීතියක් යනවා. ඉහිලා ඒ චිත්ත වීති දිහාම අර විදිහට පරිකර්ම ප්‍රචාර අනුරෝම ෝධාන මාර්ග ඵල කියන ඔය චිත්තික තමයි ඇති වෙන්නේ. ඊට පස්සේ නැවතත් මට මතක හැටියට ඊට පස්සේ භාංග රස වුණාම ඒ අවස්ථාවේදී ඒ භාංගය තමයි චුතිසිත වෙන්නේ කියලා මට අනුමාන වශයෙන් හිතෙනවා. එතකොට ඒ චුතියෙන් ඊට පස්සේ ඒ රහතන් වහන්සේ කියන්නේ රහත් භාවයට පත් වෙලා එතනින්ම චුත වෙනවා. ඒක තමයි මට හිතා ගන්න පුළුවන්. ඒක සිද්ධ වෙන විදිහ සමහරට ප්‍රුණ මහත්මයාට අදහසක් දක්වන්න පුළුවන් වෙයි. සමහරට දරුවත් මහත්තයා අපි යමු නම් සිරුවන් සරණ. ඔව්, ප්‍රුණ මහත්මයා අපිට පිටපොතව තුමා සිරුවන් සරණයි දරුවත් මහත්මයා. මේ ප්‍රශ්නේ තමයි ආයතන පරිරණ ඇහුනේ නැහැ මේ මහත්තයාගේ ප්‍රශ්නේ. ඔව්, ඒ කියන්නේ දැන් අපි දන්නවානේ සමසීසී කියලා අවස්ථාවක් තියෙනවා මේ එකෙනෙ ජීවිතයේ සාමාන්‍ය මනුස්සයෙක් හරි කව ගත්තොත් ඒ මනුස්සයා ජීවත් වෙලා අවසානයේදීම රහත් වීමත් සමගම පරිනිර්වාණයට පත් වෙනවා. රහත් වීමත් පරිනිර්වාණයත් අවසාන සිත්තරෙන් තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ජීවිතයක් නැහැ. ඒ වෙලාවේ පිරිනිවන් පානවා රහතන් වහන්සේ කෙනෙක් හැටියට. අන්න ඒක තමයි සමසීසී කියලා කියන්නේ. එතකොට කොහොමද මේ සිත් ඇති වෙන්නේ කියන එක ගැන තමයි ප්‍රසන්න මහත්මයා. තේමසන් මේ දැනුමත් මට දැන් මේ පොත්පත්වල මම දැක්කේ නැහැ. මේ ඇත්තටම රහතන් වහන්සේගේ චුතිය සිද්ධ වෙන්නේ කොහොමද කියන එකවත් මට තාම එහෙම දැනක් හම්බෙලා නැහැ. ඒකවල සම්සිද්ධ කියන එකට වඩා මේක විශේෂ අවස්ථාවක් නේ. ඒ වගේ අවස්ථාවකදී කොහොමද වෙන්නේ කියන එක නම් අර දැනටමත් කියපු විදිහට තමයි තියෙන්නේ. මට එකම දේ මනසන චිත්ත විචයයි මාර්ග චිත්ත විචයයි දෙකම එකට යන්න පුළුවන් ද කියන එක. ඒ කියන්නේ එකම අවස්ථාවකගේ අවස්ථාවක්ද නැත්නම් එක්කෝ මේ මාර්ග චිත්ත විදියෙන් පස්සේ මාර්ගඵල චිත්ත විදියෙන් පස්සේ මන්නසන චිත්ත විදිය යනවාද කියන එක තමයි තේරෙන්නේ. ඒකට නැත්නම් ඒක අදාහසකට විදියට ගන්න බැහැ. ඒක රාතන් වාස කෙනෙක්ගේ මේ මන්නසන චිත්ත විදිය කොහොමද වෙන්නේ කියන එක අපි මන්නසන චිත්ත විදිය ඉගෙන ගන්නකොට වුණත් මම හිතන්නේ ඉගෙන ගත්තත් නෑ වගේ එකක් තමයි මට තේරෙන්නේ. කොහේ පොත්පත්වල කොහේ තියෙනවද දන්නේ නැහැ. මේ රාතන් වාස කෙනෙක්ගේ මේ මන්නසන චිත්ත කියන්නේ අන්තිමට ඒක මනසන චිත්ත විදිය කොහොමද වැඩ කරන්නේ පිළිනවන පාන කොට කියන්නේ. ඒවන් තමයි නෑ බොහොම පිං. ඇත්තටම දැන් මාර්ග ඵලයට පත් වෙන විදිහ තමයි අර විදිහට මාර්ග සිචිත්ත වීතියකින් සිද්ධ වෙන්නේ. මාර්ගයෙන් අනුතරෝම ඵලය ලැබෙනවා. බ්‍රුණ මාත්ම කිව්වා වගේ අත්‍යවම ඊට පස්සේ අර මරණාසන්න චිත්ත වීතිය වෙන්නේ කොයි විදිහද කියලා අපි අත්‍යවම හිතා ගන්න අමාරුයි කොයි ආකාරයෙන් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ වගේම මේ ජීවිතයකදී ජීවිත අවසානයේ රහත් භාවයට පත් වෙනත් විශේෂම මම හිතනවා ශාල පුණ්‍ය මහිමයක් තියෙන ඕන මේ ඉතින් ඒක නිසා ඒක විශේෂ අවස්ථාවක්, ඒක නිසා විශේෂයෙන් සිද්ධ වෙනවා ඇති. අපි ස්වාමින් වහන්සේගෙන් අහලා ඒකට නිසි පිළිතුරක් ලබා ගන්න බලමු ඉදිරියේදී. හොඳයි, පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණයි මහත්මයා, මට පොඩි ප්‍රශ්නයක් දැනගන්න පුළුවන්ද? මේ බුද්ධ පියාණන් වහන්සේගේ චුතිචිතේදී චුතිචිත ගැන ස්වාමීන් වහන්සේ පැවසුවා. දැන් පිළිසිඳ ගන්නකොට තෙජසන්ති සිත දිව්‍ය ලෝකේ ඉඳලා ඕසතනන් වහන්සේ මහාමාය දේවිගේ කුසේ පිළිසිඳ ගන්නේ සෝමනස්සහගත ඥාන සම්ප්‍රේක්ෂ සිතකින් කියලා කිව්වා. ඒ වගේම ඒ දිව්‍ය ලෝකෙදී කුසල් ඇති කියන මෛත්‍රී වදන ඒ සතර සිතින් පිළිසිඳ ගන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ අවසානයේ පින්වන් පානකොට චතුත්ථඥානික සිතක් ඇතිලේ. ඒ චතුත්ථඥානික සිතේ අව්‍යාකෘත චුතිසිතක්, ඒ කියන්නේ මේ අනන්තර පත්‍යයක් නැහැ, සමනන්තර පත්‍යයක් නැහැ කො සෝනාසාරක අසංකාර චුතිසිතකින් කො මේ පින්වන් පාන්නේ. ඒ අවස්ථාවේදී මම දැනගන්න ඕන මහත්මයා, මේ පින්වන් පාන අවස්ථාවේ බුද්ධ ඥානමාසී චතුත්ථඥානික සිතේ ඒ ගැන පොඩ්ඩක් මට එතන පොඩි ප්‍රශ්නයක්, මේ ඒ ගැන තීරුම් කළා දෙන්න පුළුවන්ද? තීරුවන් සන්නේ අනේ සමා වෙන්න ඕනේ. ඒ ගැන ඇත්තට මට අවබෝධයක් නැහැ. එදා තමයි පළවෙනි වතාවට වගේ ඒක ඇහුනේ ස්වාමීන් වහන්සේ අපිට එදා දේශනා කරපු වෙලාවේ. අපි ඒක නැවතෝරක් අපි කිව්වා ඊළඟ දවසේ ප්‍රශ්න අපි අහමු කියලා. එදා වෙලාවක් තිබුණ නැති හින්දා මම යෝජනා කරනවා ඒක අපි ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණු වෙලාවක අහලා දැනගමු කියලා. ඒක ඉදන්ට සුටි අදහසක් වන්න එකට කරන්න. ඒක ඉස්සල්ලාම ස්වාමීන් වහන්සේ පරිණිවාණයට කලින් පිළිවෙලින් ඒ ධ්‍යාන වලට සමවැදිලා ආයේ එක අවස්ථාවකදී ඔය මේ සූත්‍ර දේශනාවල තියෙන තැනක් තමයි මම හිතන්නේ. ඔක මේ අර චතුත ධ්‍යානෙට ගියාම මේ අපි දන්නවා මාස්ටර් ප්‍රසවාස වෙන්නේ නැහැ කියන එක. ඒකට සමහර ළඟ ඉන්න අය ඉතල තියෙනවා දැන් අඳුරු පිරිනි මම පැවයි කියලා. ඒකට ළඟ හිටපෝ මේ මම හිතන්නේ මම දන්නේ මේ මාකාෂේ පහඳුරු වෙන්න ඕනේ මේ කියලා තියෙනවා නෑ. තාම චුතිය උනේ නැහැ. මේ මොකද මේ ධ්‍යාන වලට කියලා තියෙන්නේ ආයේ පිළිවෙලින් ධ්‍යාන වඩාගෙන ඇවිල්ලා තමයි පිරිනවන් පාන්නේ කියන්නේ. ඊට පස්සේ ආයේ පල්හට ඇවිල්ලා තමයි මනසන්න චිත්ත විද්‍ය යන්නේ. ඒ කියන්නේ අර ස්වාමීන් වහන්සේ කිව්වා අර අන්තිමටම මේ පිරිනවන් සිද්ධ වෙන්නේ අර හිතෙම තමයි. ඒ කියන්නේ උපත ලැබපු හිතෙම තමයි අන්තිමටම ඇති වෙන්නේ. ඒ හිතෙම තමයි මේ ප්‍රිනිවන් පාන කියන එක තමයි ස්වාමීන් වහන්සේ කිව්වේ. ඒ හිතම තමයි අන්තිමට පහළ වෙන්නේ කියන එක. ඒ චිත්ත විදියේ කොහොමද පහළ වෙන්නේ කියන එක විතරයි අපිට දැනගන්න බැරි. ඒ කියන්නේ මේ චිත්ත විදියේ මනෝද්වාර චිත්ත විදියක් වෙනවා කියන හිතන සමහර චක්ක ද්වාර දෙන්නේ. එහෙම අවස්ථාවක්ද නැත්නම් ධ්‍යාන හිතක් ගිහිලා අන්තිමට සුතිය වෙනවද කියන එක දන්නේ. ඒ වගේ චිත්ත වීතිය කොහොමද වැඩ කරන්නේ කියන එක නෙමෙයි ස්වාමීන් වහන්සේ කිව්වේ. අර මේ ඒක ගැන සඳහනක් වුණේ නැහැ. මම හිතන්නේ අන්තිම හිත කියන එක තමයි මේ අර ප්‍රතිසංවේහ ලැබු සිතම තමයි කියන එක තමයි අන්තිම පිරිනමන වෙන්නේ කියන එක. අර ඒකට කලින් තමයි ධ්‍යාන වලට සමවදින එක වෙන්නේ කියන දෙම තමයි. අවසානයේදී සෝනසගත මේ ඥාන සම්ප්‍රයුක්ත අසංකාරක සිතකින් තමයි පින්වන් පන් කියලා කිව්වා සම්මාද. තෙරුවන් සරණයි. අපි මේ කොටස ගෞරවනීය සම්මාන සම්බන්ධයෙන් ප්‍රශ්න අධිෂ්මත කරගමු. සාකච්ඡා අවසන් වාගේ කොටස මම නැවතත් කැමති මේ අපිට අදාළ පැත්තට පොඩ්ඩක් අරගෙන මේ අද මාතෘකාවේ පැත්තෙන් යන්න. ඒ නිසා මම මේ සේන මහත්මයාට වෙනවා අපි දැන් ගොඩක් දුරට සාකච්ඡා ගෙනාවා. බොහෝ දුර අපදර්ම ගේම කොටස වලට ගියා. නැවතත් අපි ප්‍රායෝගික පැත්තට වගේ ආවොත් සේන මහත්මයා මේ ප්‍රයෝගෙන්නේ. සේන මහත්මයා ඔක්ට මතක් කරනවාද අපි පසුගිය දිනවල කතා කරා ආයතන දෙකක ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. අපි යමක් අපිට මුණ ගැහුණාම කියලා අරුණක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ කෙටියෙන් මතක් කරන මොකද මම නැවත ඒක සමාන්තර පත්‍ර පත්‍රයට ගේනවා අනතර පත්‍ර පත්‍රයට. සේනවහන්සේ කොහොමද මේ ඒ දේ සිදුවෙන දේ අපි තේරුම් ගත්තේ? පෞගිය දිනවල සංකල්ප සාකච්ඡාවට අපි කරපු කාරණාවක් මම මේ අහන්නේ. තෙරුවන් සරණයි. එතෙන්දී කියවුනේ නම් ඒක තමුන් එහෙම බලනවා කියන එක දැන් යමක් ගත්තාම ඒක ආයතන දෙකක් විතර බලන්න ඕනේ කියන එක ඒක මෙතනට ගැලපෙනවා කියලා නම් මට හිතෙන්නේ නැහැ. මොකද දැන් මෙතන කියන්නේ එකකින් අනික අනතුරුවක් නැතුවම ප්‍රත්‍ය වෙනවා කියලා එක. දැන් මෙතන ඒ සාකච්ඡාවේදී කියවුනේ යමක් දැක්කහම ඒක දැකපු දේ ඇසයි මනෝ විඥානයයි කියනකන් මනසයි කියලා වෙනස් කරලා තමුන් බලන්න ඕනේ. ඒක බැලීමක් ඒක අනතුරුවපත් වෙන එකක් නෙවෙයි. මෙතෙන්දි මේ සාකච්ඡාවේදී මම තේරුම් ගත්තේ සිතකින් සිතක් අනතුරුවකට අනතුරුවක් නැතුව මැටි වෙනවා කියලා. ඉතින් මේකට ඒක ගැළපෙන බවක් නම් මට පේන්නේ නැහැ තරවසක්. නැයි වම්පින් සෙනවාදනේ අපි ඔය කොටස් තමයි වැඩිපුර කතා කරලා බලමු අපිට යම් දෙයක් දකින්න බලන්න පුළුවන් නේද කියලා. අපි මම හිතන්නේ පසුගිය දිනවලේ කරපු සාකච්ඡාවල ඊුණත් අපි කතා කළේ මේ නැති දෙයක් බලන්න දකින්න නෙමෙයි මේ සිදුවෙන දේ ඒ දේ දකින්න කියලා කියන්නේ. සිදුවෙන නිසා තමයි විදිහට දකින්න වෙන්නේ. මොකද ආයතන දෙකක ක්‍රියාකාරීත්වය නිසා තමයි අපිට මේ යමක් අහුවෙන්නේ, පෙනෙන්නේ, දකින්න කියන දේ අපි මේ සූත්‍ර දේශනා අසුනේ සාකච්ඡා කළේ. සිදුවෙන්නේ එයයි මෙතනත් අපි කතා කරන්නේ සිදුවෙන දෙයමයි. වෙනත් විදිහකට පැහැදිලි කිරීමක් පමණයි තියෙන්නේ. එහෙනම් මේ දෙකේ සමාන්තර බවක් ගැළපීමක් කොතනද තියෙන්නත් ඕනේ. මම වසන්ත මහත්තයා නැවතත් වෙනවා අර අපි කතා කරපු පැත්තෙන් කොටස කියන්න. වසන්ත මහත්තයා එහෙම නැත්නම් මම මෙහෙම වොත් අනුබද්ධක මනෝද්වාර වීති කියන්නේ මොකද්ද? ඒකම ප්‍රශ්නේ තවත් විදිහකට වොත්. ඒතකොට දැන් අපි දැන් පැත්තෙන් අහනවා වගේ වෙන්නේ. කොහොමද ඒක දෙක කියන්නේ? වසන්ත මහත්තයා සරණයි ඇත්තටම ඔය ප්‍රශ්නේ මම එදා සාකච්ඡාවේදී අහුවා ජනත මහත්මයාගෙන් කොහොමද අපි මේ සිත්ත්වී ඉගෙන ගන්න දේවල් කොහොමද භාවනා කරලා ඉතගල ගන්න කියලා. ඉතින් මට හිතෙන විදිහට මම තේරුම් ගන්න උත්සාහ කරන්නේ දලත් මහත්මයා දැන් ඔතන දැන් ඇත්තටම සම්බන්ධයක් තියෙනව නැත්තේ නැහැ කියන අපි දන්නේ. ඒක ඉතරින් ගැටලුව මොකද ඒක අපිට වෙන් කරන්න බෑ. ඒක අපි දන්නවා දැන් ඇත්තට රූපයක් සම්බන්ධ શબ્දයක් එහෙනම් මේ ආයතන හරහා එනකොට අපි වෙන් කරලා බලන්න උත්සාහ කරන්නේ මේ අතේ තියෙන කෙලෙස් පිළි කරගන්න. එතකොට අර දැන් තමත් ඉස්සලා පැහැදිලි කරා චිත්ත වීති වල අර වොට්ටකන කියන අවස්ථාවට ආවහම එතනදි තමයි මේ දෙමන් සංදීස් වෙන්නේ. එතකොට අපි හිතන විදිහ එතකොට ඒ අර රහතන් වහන්සේගේ ඒ කිත්තිවිතය ගැන කතා කරනකොට ජාතක මහත්තයා තිබුණ පැහැදිලි කළා පෙන්නුවා. ඒ කියන්නේ යෝනිසෝ මනස කාර්ය යොත් ඒක එන්නේ කොහොමද අයොත් අයොත් කියන්නේ. ඒ යෝනිසෝ මනස කාර්ය කියන්නේ අපි කියන සාමාන්‍ය කියන කුසලක්ෂ. නමුත් කුසලක්ෂතාවක් නෙමෙයි උතන කියන්නේ ඕනේ අපිට එතන එතන යෝනිසෝ මනස කාර්ය හැදෙන්න ඕනේ අර අනිත්‍ය සංඥාවක් හරියට වද නැහැටි. එතකොට කුසල ඇති වෙන්න පුළුවන්. නමුත් කොහොමද එතන කරන්නේ කියන එක ගලප ගන්න තාම අපිට හොඳ දැනුමක් නැහැ. ඒදා ඔක්කොම සර්ණාසුන් කලින්ම හමුදාවට සර්ණාසුන් පොඩ්ඩක් මහත්තයෙ ඉන්න අපි ඉදිරියට කරච්චා කරමු කියලා. ඉතින් දලොත් මහත්තයා මට ඊගෙන ගොඩාක් පැහැදිලි කරලා දෙන්න බෑ. මට තේරෙන්න විදිහට තමයි මොකද අපි ඔය සාමාන්‍ය විදිහට අපි මේ භාවනා කරනකොට මේ කරන්නේ නෝ සිත් ජීවිත වලට ගලප ගන්න මට තේරුමක් නැහැ. හන්දේ තේරවත් නැහැ. ඔබතුමා අපි අර පුරුදු විදිහට අපිට කියලා කිව්වට මම හිතන්නේ ඔබතුමා ගැනයි කියන්නේ. තව මෙතන ඇති හොඳට ඒ කල්පනා ගන්න පුළුවන් කල්යන මිත්‍ර ඇති අපි ඒකෙන් අහන්න දැනගමු. මේ විදිහට ජයන්ත මහත්මයා ඒක තමයි මට තනවන්නේ මතක් කරේ. ඔව් ජයන්ත මහත්මයා මේ විදිහට මම ඔබතුමාට යොමු වෙනනම් මේ ජයන්තවත් දැන් අපි මේ අනුබද්ධක මනෝද්වාර වීති ගැන මම අහුවේ මොකද අපි මේ මම දන්නවා මෙතන කල්යන මිත්‍ර බෝධනයක් අපි අර ආයතන දෙකක ක්‍රියාකාරීත්වයක් ගැන අපි සම්බන්ධව කතා කරනවා. ඒක බොහොම ගැළපෙන දෙයක්. ඉතින් මේ රූපයක් චක්කු ප්‍රසාදයේ ගැටිලා චක්කු ද්වාර වීතියක් ඇති වෙච්ච ගමන් මේ මම දෙයක් දැක්කා කියලා කිසියම් අවබෝධයක් ඇති වෙන්නේ නැහැ කියලා තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ වෙනකොට. ඉතින් මේ දෙ දැක්කා කියලා හංගිමක් චක්කු ද්වාර විදින් ඇති වෙන්නේ නැහැ. එකක් උද්වාර වීතෙන් පස්සේ මනෝද්වාර වීති ගානක් ඇති වෙලා තමයි අර යමක් මම දැක්කා කියන තැනටපත් වෙන්නේ. එතකොට මේ චක්කුද්වාර වීතියට දැනෙන්නේ චක්කු ප්‍රසාදයේ කැටිච්ච වර්ණයක් විතරක් වෙනවා. ඉතින් ඒ විදිහටම අපිට හිතන්න පුළුවන් සෝත ගාන ජීවා කාය ද්වාර වීතියලින් දෙයක් ඇසුණා, දෙයක් ගඳක් සුවඳක් දැනුණා, රසය දැනුණා, යමක් හැපුණා කියන දෙයත් ඒ විදිහටම මනෝද්වාර වීති ගණනාවක් ඇතිලා පස්සේ තමයි එහෙම දැනෙන්නේ කියන කාරණාව. එතකොට මෙන්න මේ විදිහට ඇතිවන මනෝද්වාර වීතින්ට අනුබද්ධක මනෝද්වාර වීති කියනවා කියලා අපි කිසියම් අවස්ථාවක සාකච්ඡා කරලා තිබ්බත් වෙන තියෙනවා. ඉතින් මහත්තයා ඒ වෙලදී නම් නිවර්ත කරන්න. එතකොට මේ අනුබද්ධක මනෝද්වාර වීති ඇතිවන ක්‍රම පැහැදිලි වෙන තැන්වල මෙන්න මෙහෙම කියනවා. අපි ඒකත් අහලා දැනගමු. රූපයක් චක්කු ප්‍රසාදයේ ගැටුණු කල විට මුලින්ම චක්කුද්වාර වීතියක් ඇති වෙනවා. චක්කු ප්‍රසාදයේ රූපයක් ඇතිච්ච ගමන් ඊට පස්සෙ මේ නිරුද්ධ පසු චක්කුද්වාර වීතියෙන් ගන්න ගත්තේ අතීත රූපේ. චක්කුද්වාර වීතියෙන් ගත්තා වූ ඒ අතීත රූපේ. මොකද දැන් අතීතෙට ගිහින් ඉවරයිනේ ඒක. චක්කුද්වාරට ගැච්ච අතීත රූපේ ගනිමින් මනෝද්වාර වීතියක් ඇති වෙනවා කියලා. එතකොට ඊට පස්සේ මේ රූපේට කියන නම වාස්කයි රූපේ නමක් කියනවනම් ඒ නම අරමුණු කරන මනෝද්වාර වීතියක් ඇති වෙනවා. දැන් මනෝද්වාර වීති දෙකයි. ඊට පස්සේ ඒක නිරුද්ධුණාට පස්සුව ඒ නමින් හඳුන්වන දෙය හෙවත් ඒකේ වචනේ අර්ථය ගන්නා මනෝද්වාර වීතියක් ඇති වෙනවා කියනවා. එතකොට මේ ආකාරයට මම මෙන්න මේ දේ දැක්ක, මම මෙන්න මේ ගැහුණු ළමයා දැක්ක, මෙන්න මේ දුව දැක්ක, මේ පොත දැක්ක, මේ පෑන දැක්ක යන දැනීම පුත්තලට ඇතිවන්නේ තුන්වන මනෝද්වාර වීතිය ඇතිවීමෙන් පසුයි කියලා පොතපතේ තියෙනවා. ඉතින් ඒ විදිහෙන් තමයි ශබ්ද සෝත අනිත් විඥාන වලක් සිදු වෙන්නේ. පංචද්වාර වීතියෙන් පස්සේ මනෝද්වාර වීති තුනක් කොයි විදිහට ගියාට පසුයි කියලා පොතක තියෙනවා දැක්කා. ඉතින් මෙන්න මේ කාරණාව පොතක තිබිච්ච දැක්ක තීරම පමණයි කිව්වේ. මේ ජයන්ත මහත්මයා ඔබතුමාටත් බුණ මහත්මයාටත් එකතු වෙලා අපිට තව ටිකක් පැහැදිලි කර දෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හන්දයි අපි අපි මෙහෙම ගන්තු ඔත්තටම ලැබුවත් මහන්න කිව්ව ටික තමයි කියන්න තියෙනව තවරක්. ඒ කියන්නේ දැන් අපි දැන් ඕනම දෙයක් විහා අපි හිතමුක දැන් දකිනවා කියලා දකිනකොට දැන් අපි මේ කම්පියුටර් එක දිහා අපි හිතමු බලලා අහක බලාගත්තයි කියලා. නමුත් මේ බලලා අහක බලා ගන්නවා කියන සුළු මොහොත කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරා වගේ සිත් පරම්පරා ගානක් ඇති වෙන අවස්ථාවක්. ඒක නිසා දැන් අපිට දැන් මෙතෙන්දී අපි දැන් මේක බොහොම සියුම් මට්ටමින් කඩලා තමයි ඉගෙන ගන්න උත්සාහ කරන්නේ කොහොමද මේ මේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ කියලා. එතකොට මෙතෙන්දී විස්තර කරන්න අපි ගත්තොත් පළවෙනි දැන් යමක් දකින පළවෙනි චිත්ත වීතිය ගත්තොත් ඒක චක්කුද්්වාරක චිත්ත වීතියක්. ඒ කියන්නේ ඇහැට ඇහැ ඉදිරියේ යම් කිසි වස්තුවක් පෙනෙයි. එතකොට අපි දන්නා ඒක ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා චක්කු විඥාන ආදී ඒ සිත් පහළ වෙන්නේ පළවෙනි චිත්ත වීතිය ඇති කරන්න. ඒක දැන් ඔන්න ඒක ප්‍රත්‍ය වුණා. ප්‍රත්‍ය වුණාට පස්සේ අනන්ත ප්‍රත්‍යයෙන් ඒ සිත් වේලිය ඇති වුණා. දැන් අපි මේ ප්‍රත්‍ය පැතර කතා කරන්න එපා. ඒ විදිහට තමයි. එතකොට ඒ ටික ඇති වෙන්නේ. නමුත් දැන් ඒ එක චිත්ත වීතියකින් බැහැ මුලින්ම බැලුවොත් අපි එක සිතකින් බැහැ කිසිම දෙයක් දැනගන්න. ඒ වගේම තමයි එක චිත්ත වීතියකින් උත් බැහැ කිසිම දෙයක් හරියාකාරව දැනගන්න කියලයි මේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ අපිට ඇහැට යම් කිසි රූපයක් ගැටුනහම ඒ රූපය අහවල් දෙයයි කියලා අඳුනගන්න අපි මේක කම්පියුටර් එකක් කියලා අඳුනගන්න. නැත්තම් මේක අහවලාගේ ලාංජනය කියලා මේ ස්කයිප් එකේ තියෙන මේ හැඩේ මේ පහන් තියෙන ප්‍රීතිමාත්මයාගේ ස්කයිප් රූපේ. ඒක මේක පහනක් කියලා අඳුනගන්න සිත් පරම්පරාවල් ගාන චිත්ත වීති බර ගාන කියන්න ඕන. එතකොට මෙතෙන්දි කියන්නේ අවම වශයෙන් චක්කුද්්වාරික චිත්ත වීතියක් ඇති වුණාට පස්සේ මේ අසවල් දෙයයි කියලා දැනගන්න නම් අවම වශයෙන් ඊට පසුව මනෝද්්වාරික චිත්ත වීති යන්න වෙනවමයි කියලා කියනවා. එතකොට එතකොට අර එකපාර බලපු රූපය ඊට පස්සේ මනසින් ගන්නවා. එතකොට දැන් ඔන්න දැන් එහෙන් ගත්ත රූපය යම්කිසි වර්ණයක් නිදාන්නේ ඒ වර්ණයත් සහිත ඒ සංඥා යම්කු සංඥා ටිකක් තියෙනවා ඒ පිටේ. ඊට පස්සේ ඒකම නැවත වරක් මනසින් ඒකම සිහි කිරීමක් වෙනවා. එතකොට ඒක ඒ ගමම්ම ඇති වෙන චිත්ත වේ. ඊළඟට ඒ රූපයට කියන නම මොකක්ද කියලා නාම ග්‍රහණ කියලා අපි නම ග්‍රහණය කරගන්න චිත්ත වීර්යයක් ඇති වෙනවා කියන්නේ. ඊට පස්සේ මේ හඳුන්වන දේ මේ අර්ථයයි සිද්ධ වෙන්නේ කියන එක වගේ හැඟීමක්. නැත්නම් අපිට දැන් අපි හිතමු දැන් කෝපයක් දැක්කද දැන් මගේ ඉදිරියේ තියෙන කෝපයක්. මට දැන් ඒකේ හැඩතල තියෙනවා වර්ණයේ හින්දාමයි හැඩතල තියෙන්නේ. හැඩේ කියලා විශේෂයක් නැහැ. වර්ණයේ වෙනස්කම් වල ඒ ෂේඩ්ස් හින්දා තමයි අපිට හැඩයක් කියලා දෙයක් පේන්නේ. දැන් මේ හැඩයක් වෙනවා නම් දැන් ඒකෙන් මේ කෝපයේ අර්ථය තමයි මට යමක් බොන්න පුළුවන් කියන අර්ථයක් හොයනවා නේ. එතන ඒ මත්තම දක්වා යන්න අර මුලින්ම දැකපු රූපයට වඩා ඒ රූප කියන වර්ණයේ දැක්ක සිතට අනතුරුව සිත් ගොඩාක් පහළ වෙනා මනෝද්වාරිකව තමයි ඒ ටික මට ඇති වෙන්නේ. මොකද ඇහෙන් දකින්න චක්කු විඥාණයෙන් කවදාවත් බෑ හිතා ගන්න මේ කෝපයක්ද. මොකද චක්කු විඥාණයෙන් දකින්න වර්ණය. ඒක උර ඇතුලින් සිත් වෙන්න ඕනේ තව ක්‍රියාවලිය මේක අහවල් දෙය කියලා නිශ්චිත වශයෙන්ම නාමයක් ග්‍රහණය කරගන්න කෝපේ කියලා කෝපෙන් කරන වැඩි මේකයි කියලා වගේ හිතා ගන්න නැවතත් ඇතුලින් යන්න ඕනේ මනස ඇතුලින්ම මනෝද්වාරික චිත්ත වීති රාශියක් යන්න ඕනේ. ඉතින් ඔය අවම වශයෙන් පෙන්නලා තියෙනවා මනෝද්වාරික චිත්ත වීති තුනක්වත් යන්න ඕනේ කියලා යම් කිසි දෙයක් මේ අහවල් දෙයයි කියලා දැනගන්න. ඉතින් වැඩේ තියෙන දැන් අපි යමක් දිහා තප්පර 10ක් බලා ඉන්නවා කියන්නේ ඔය චිත්ත වීති වා ගණන් කරගන්න බැරි තාක් චිත්ත වීති ඇස්සීලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට හොඳටම තේරෙන දෙයක් තමයි මේ දැනගැනීම සිද්ධ වෙලා තින්නේ අපි ඒකට ඒ දිහා බලා ඉඳලා ඒක ගන්න අර්ථයෙන් මේ නාමයෙන් ග්‍රහණය නාමග්‍රහණයෙන් අර්ථග්‍රහණ වගේ මේ මනෝද්වාරික චිත්ත වීති ගිහිල්ලා තමයි අපි යම් දෙයක් හඳුනගෙන තියෙන්නේ කියන එක තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. මේ විශේෂම දේ තමයි එහෙන් දැක්කා කියලා අපි එකපාර අඳුරගන්නේ නැහැ. කණෙන් අහුවා කියලා අඳුරගන්නේ නැහැ. මේක ඇතුළතින් ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් තියෙනවා කියන එක අඳුරගන්න එක තමයි අපිට මූලිකවම මේකෙන් සිද්ධාන්තයක් වශයෙන් අඳුනගන්න තියෙන්නේ කියලා හිතනවා. බ්‍රුණු මහත්තයාත් තෝමෙම දරුවත් මහත්තයා නේද බ්‍රුණු මහත්තයා? තියෙන සම්මදයන් තමයි ඒකෙදි ඒ දැන් ඒ විස්තරේ නම් ඇති කියලා හිතනවා. එහෙම බලන්න ඒ කියන්නේ දැන් මේක අපි දැන් ප්‍රැක්ටිකලි සමහර අය try කරන කොහොමද දැන් මේකයි මේම කරගන්න ඕනේ කියන කාරණකොට සමහර අය හිතන්න පුළුවන් මේ චිත්ත වීති ගැන දැනගන්න එකේ වාසිය මොකද්ද කියලා මේවා කියන එක. දැන් අනන්තරපත්‍ය ගැන හරි එහෙම හිතනකොට අර අනන්ත විශේෂ අනන්තරපත්‍ය වගේ දේවල් මේ දැනගන්න එක වාසියක් තියෙන මම හිතන්නේ ඒක. මේ අපි දන්නවා කාලය කියන එක මේ සම්මුති කියන එකක්. ඇත්තටම පරමාර්ථ වශයෙන් කාලය කියන එකක් නැහැ කියන එක. සමහර අවස්ථාවලදී මේවා දැනගන්න එකෙන් වාසිය තියෙන්නේ කවදා හරි ඒ ඇත්තකින් වලට අපිට යනකොට මේකේ තියෙන හේතුඵල ධර්ම හරියට තේරෙන නිසා මෙතන මේකයි වෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්කම හැදෙනවා. ඒ කියන්නේ මේකෙන් අර කොහොමද මෙතන මේක ප්‍රොසෙස් එක එන්නේ කියන එක. ඒතකොට දැන් කාටලිතුත්ෙන් කාලය කියන චිත්ත වේදී කියන එකත් කාලයකට දාලා චිත්ත ක්ෂණ කියන එක කාලයකට දාලා බලලා පෙන්වුවත් අපිට යනකොට සමහර වෙලාවට මේකේ අර පත්‍ය හේතුපත්‍ය දකිනකොට අර අතන තියෙන මේ අර සම්මුතිය හැලෙන අවස්ථාවේදී සුතමේ ඥානෙ තියෙනකොට වාසියක් තියෙන කියන එක තමයි තේරෙන්නේ. ඇයි මේව ඉගෙන ගන්න කියන තියෙන ඒ ප්‍රැක්ටිකලි බලනකොට කොහොමද කියන එක ඇත්තටම යනකොට ඉස්සරහට ඒ වගේ අවස්ථාවක් විග්‍රහ කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. ටක් ගාලා මේ සූත්‍ර දේශනාවල් මේ අභිධර්මයක් ඉගෙන ගන්නකොට මේකත් අනන්තපත්‍ය දැනගන්නකොට තව තියෙනවා. එතකොට අවබෝධයක් ඒ වගේ ප්‍රායෝගික අවස්ථාවක් කොහොමද निराකරණය කරගන්නේ කියන එක අපිට කියන්නේ අපිට ඒ වෙලාවේ මේ ගිහිල්ලා වෙන කාගින්වත් මේ ප්‍රශ්න අහන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. අපේ භාවනාව කරනකොට ආය නැතිලා කියන කාගින්වත් මේ වුණා කියන්නේ නැතුව එතකොට විදර්ශනාවේදී යම් කිසි අවස්ථාවකදී හරි ඒ වගේ තැනකට කාලේ මිනිමුත්ත තව වෙලාවකට එනකොට මේ අනන්තප්‍රත්‍ය ගැන තියෙන අවබෝධය තව තව වැඩි වෙයි කියන මේ අදහස තමයි මම එකයි කියන්නේ. එහෙම තමයි කියන කෙනෙක් මගේ අදහස. එතකොට ඒ වගේ අවස්ථාව निराකරණය කර ගන්න පුළුවන් වෙයි කියන එක තමයි අදහස තේපන්සන්. තේලන්සන්නේ බ්‍රුණ මාර්ග සේනමාත්ම මම ඔබතුමාට ඉස්සෙල්ලා යොමු වුණා මේ ප්‍රශ්නේ සමග මේ ඊට පස්සේ ගැන කතා කරලා දැන් මම හිතන්නේ අපිට හිතා ගන්න පුළුවන් නේද ඇත්තටම මේ විසාකේ මේ දෙකක් නෙමෙයි මේ එකම දේ තමයි මේ අපි කතා කරන්නේ. එකම අපිට මේ නිසා මේ අපිට හොයා ගන්න දැනගන්න පුළුවන් කියන කාරණාව මේ අපිට මේ කතාව තුළින් මම හිතා ඒ පිළිබඳව අපිට කිසියම් ආලෝකයක් ලැබුණා කියලා සේනමාත්ම. තිරුවන් සර්ණයි අතවසේම දැන් දැන් මෙතන මම ඉගෙනගත් අභිධර්මයන් වලේ එක කරන ක්‍රියාව ඒක ඉබේ සිදුවෙන දෙයක්. ඒකනේ අනාත්ම ක්‍රියාවලියක් මේක වෙන්නේ ඒකයි මේ ඒකයි මේ අභිධර්මයේ අපිට උගන්වන්නේ. දැන් ජාත මහත්මයා දුරු මහත්මයා තුන්දර විස්තර කරේ ගම් ස්වාමීන් වහන්සේ විස්තර කළේ ඒක කරන ක්‍රමය. මේක අපි යම් කිසි විදිහකට ඒක බලෙන් කරන්න ගියොත් ඒක වෙන විදිහකට ඒක මට නම් පේන්නේ ඒක ගැලපෙන්නේ නැහැ කියන එක. ඒකයි මට අර ඇස වෙනමයි මනස වෙනමයි කියලා බලන්නවයි කියන එක මට මගේ මතේ මගේ දැනුමට ගැලපෙන්නේ නැහැ මගේ මෝඩ දැනුමට. නමුත් අර අනිත් කියපු දේවල් ජයන්ත මහත්මයලා කියලා ස්වාමීන් වහන්සේ බ්‍රෝණ මහත්මයා කියපු ඒ ක්‍රමය අතවසේ මේක සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒක තමයි බුදුහාමුදුරුවෝ තේ දිත්තේ දිත්තමත්තා භවිෂ්‍යති කියලා කිව්වේ. ඒ ක්‍රියන ක්‍රියාවලියක් බලන එක තමයි. එහෙමයි මම තේරුම් ගන්න තියෙන්නේ. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. යන්ත මහත්මයා සේන මහත්මයා කියපු කාරණා සම්බන්ධයෙන් යමක් ඔබතුමාට ප්‍රකාශ කරන්න තියෙනවා නම් ප්‍රකාශ කළා. අද අපි සාකච්ඡා කරන්න වාකන්න පුළුවන්. මම එහෙම කිව්වේ මොකද මේ අපිට හිතනවා යම පැහැදිලි කිරීමක් කරගත්තොත් හොඳයි කියලා. මම දකිනවා මේ සමාන්තර බවක්. මොකද ඒ අතරම අපිට මේ තුළින් දැන් මත කතාක උද්දේවල් තුළින් මේ අත් කතා කරේ තියෙදි කියලා කිව්වොත් එම අපි ධර්මයේ එහෙමනම් මේ තියෙදි තුළින් අපිට හොඳටම පේනවා එහෙම ආයතන දෙක ක්‍රියාත්මක වීමක් තියෙනවා කියලා. පැහැදිලිවම යමක් තේරුම් ගන්න දෙයක් හඳුනා ගන්නකොට ඒකයි අනුබද්ධ කිත්ති කියන අපි කතා කළේ. එහෙම දෙයක් තියෙනවම තමයි. ඉතින් ඒ දැන් අපි මේ දේ දැනගෙන මේ තියලා තියෙතිකල මේක දැනගෙන තියෙනවා. ඊට පස්සේ අපිට භාවනාවකින් මේක අත්දකින්න පුළුවන් නම් අපිට තථාගතයන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව තවතත් වැඩි වෙයි. මේක නේද මේ කිව්වේ මේක මේ අපිට දැනෙන්නේ කියලා. සමහරවිට ඉතින් මේක දැනගන්න ඕනේ නැහැ. හැබැයි යම් කිසි කෙනෙකුට බලන්න ඒකත් එහෙම තමයි. අපි මේ දැනගැනීම තවත් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් ඒ නිසා එහෙම බලන්න පුළුවන් නම් මේ බලන්න උත්සාහ කරන භාවනාවකෙදි කියලා අපිට යම් ගුරුවරු කිව්වා නම් ඒකේ උපදේ වරදකුත් මට පේන්නේ නැහැ. ඒ වගේම මෙතනත් මට වරදක් පේන්නේ නැහැ. මට සමාන්තර බව තමයි පේන්නේ. මම ජයන්ත මහත්මිටම වෙන්න ජයන්ත මහත්මයා ඊට පස්සේ අපේ කල්යාණ මිත්‍රිකුට සන්ධ්‍යා මහත්මිටම වෙලා සාකච්ඡා නිමා කරමු. ජයන්ත මහත්මයා. ඔව් තේරුවන් සන්න ඇත්තටම එහෙමයි. මම හිතන්නේ මේ ධර්මයේ ගැටීමක් කොහෙවත්ම නැහැ. අර දරුවත් මහත්මයා කියනා වගේ අපි එක එකනට ගෝචර වෙන කොටස් තියෙනවා. එක එකනගේ සමහර වෙලාවට දැන් මට නම් හුඟක් වෙලාවට මේ අභිධර්ම ඉගෙන ගැනීමේදී ධර්ම රසය කියන එක තමයි මතුවෙන්නේ. මේ අපි දැන් සූත්‍ර දේශනාවෙන් දැන් චක්කුම් පටිච්ච රූපේච උපජ්ජිත චක්ක විඥානං තින්නම් සංගති පස්සෝ ආදි වශයෙන් අපි හැමදාම නිතර කතා කරන දේවල් තියෙනවා. දැන් මෙතනදී කරන්නේ ඒ කිව්ව කොටස චක්කුම් පටිච්ච රූපේච. දැන් මෙතන ආරම්මන ප්‍රත්‍යයෙන් තමයි අර රූපේ කියන එක ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. එතකොට කොහොමද ආරම්මන ප්‍රත්‍යයෙන් චක්කු විඥානත් ඒවට අපි කියනනේ රූපායතන චක්කු විඥාන ධාතුය තන් සම්ප්‍රයුක්තානච්ච ධම්මානම් ආරම්මන පච්චේන පච්චෝ කියලා. එතකොට අපිට දැන් හොඳටම තේරෙනවා මේක දැන් මෙන්න මේ විදිහට තමයි ආරම්මුණක් හැටියට මේක ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ ප්‍රත්‍ය වෙච්ච නිසාම චක්කු විඥාන ඇති වෙනවා. ඒ වගේම චක්කු විඥානයේ තියෙන චෛතසික ටික ඇති වෙනවා. ඒ වගේ කොටස් ටික අපිට දැන් මේක මේ ගැම්බරින් ගැම්බරට කියන ලස්සනට අර පසල් එකක් වගේ අර අපි ලොකු පික්චර් එක ගත්තාට අපිට ඈතින් ඉඳන් පසල් එකක් බලනකොට අපිට පේන්නේ නැහැ මේක කෑලි කපලා එකට කරලා තියෙන එකක් කියලා. නමුත් කිත් වෙලා බලනකොට තමයි ඒකේ අර ලස්සනට අර මේ මැෂින් එකකින් කපලා හැඩයට කපලා කෑලි කෑලි එකට තියෙනවා කියලා පේන්නේ. ඉතින් අපි දැන් සාමාන්‍යයෙන් ගන්නකොට අපිට හොඳ යම්කිසි පැහැදිලි දර්ශනයක් තියෙනවා. නමුත් මේක තවත් කිත් වෙලා ධර්මයට කිත් වෙලා වැඩිමක් වගේ තමයි මට තේරෙන්නේ අභිධර්මයේ කියන එක. එතකොට විශේෂයෙන්ම ධර්ම රසයක්. ඇත්තනම් මේ පဋාණේ කියවන එක පවා මට නම් හරිම රසවත් දෙයක්. ඉතින් ඒ ධර්ම රසයත් එක්ක අපේ ශ්‍රද්ධාවත් එක්ක මේ කොටස් තේරුම් ගන්නකොට අපිට ඇත්තටම හරි හිතේ සැනසීමක් මේ ධර්මයට ලැබියාවක් මේක තවදුරටත් ඉගෙන ගැනීමත් ඒ වගේම අපි සූත්‍රවලින් අහන දේවල් වලට ගැළපෙන දැන් බලන්න ස්වාමී දැන් එක සූත්‍රයක තියෙනවා මහා අතිපදෝකම සූත්‍රයේ තියෙනවා ඇහැ බිඳුන් නැත්නම් බිඳුණු නැති ඇහැකුත් තියෙනවා බිඳිච්ච නැති රූපේකුත් තියෙනවා චක්කු එහෙම තිබුණා චක්කු විඥානය ඇති වෙන්නේ නැහැ කියලා හොඳ කියවල බලන්නේ හත්තිපදමු සූත්‍රයේ. එතකොට කොහොමද අපි උක ගලපගන්නේ? අපි උක ගලපගන්නේ එතන දැන් අපි බලන රූපයක් තිබුණා, ඇහක් තිබුණා. දැන් බලන්න පංචද්වාර ආවචන සිතක් ඇති වුණ නැත්නම් චක්කු විඥානේ උපදීද? අපි දන්නවා දැන් අද අනන්තර ප්‍රත්‍යයෙන් කතා කරේ. අනන්තර ප්‍රත්‍යයෙන් කතා කරනකොට අපි හුදටම දන්නවා චක්කු විඥානේ කියන එක පහළ වෙන්නේ නැහැ පංචද්වාර ආවචන සිත නැත්නම්. ඒකයි. ඒ පංචද්වාර ආවචන සිතෙන් පස්සේ තමයි චක්කු විඥානේ පහළ වෙන්නේ. එහෙමනම් අර අපේ ඇහැ පැත්තට එහෙමත් නැත්නම් ඒ ආරම්මණය මේ මනස පැත්තට හරවන ගතිය තිබුණ නැත්නම් ඒව පහළ වෙන්නේ එන්නේ ඒ වගේ තැන් වලදී අපිට හොඳට පේනවා. විශේෂයෙන්ම ඒ සාරිපුත්‍ර හාමුදුරුවෝ දේශනා කරපු දේශනාව තමයි මේ මහා සුපදෝම සූත්‍රය. එතනදී අපිට හොඳට තේරෙනවා මේ අභිධර්ම යොදාගෙන කියන තැන. මේ වගේ දේවල් අපිට මේ ආකාරයෙන් තේරෙනකොට අපිට ඉතාමත් සතුටක් වෙනවා. මෙහෙමයි අපි මේ ගලප ගන්න පුළුවන් කියලා අදහසක් වෙනවා. ඉතින් ඒක නිසා අර ධර්ම රසය කියන එකත් තේරෙනවා. අපේ අවබෝධයත් තේරෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා අපි නම් විශේෂ භාග්‍යවත් කොටසක් අපි මේ අභිධර්මය අහන්න ලැබිච්ච එක. ඒ වගේම ඒකේ යමක් අපිට ගන්න පුළුවන්. හැබැයි මේකත් අපි දන්නවා, මේකත් අපේ නොලෙජ් එකට නැත්නම් දැනුමට එකතු කරගන්නවා නෙවෙයි. අපි නැවත නැවත වරක් මේ ධර්මයේ ආශ්‍රය කරලාම ඒකේ තියෙන අවබෝධයකට එන්න තමයි මේ ටික පාවිච්චි කරන්න වෙන්නේ ටික ටික අපිට ඒක ලැබි. අපි අර මම හැමදාම කියනවානේ පොඩි කාලේ චක්‍රේ පාඩම් කරනකොට අපි දැනගෙන හිටියේ නෑනේ ඔක ලොකු වෙලා අඩු ගන්න යන කාලයට අපිට ගණන් හදන්න ඕනේ වෙයි කියලා. ඒ වගේ හැම දෙයක්ම මේ ධර්මයේ තියෙන දේවල් අපි අහලා පුරුදු කරලා මේ මානසික ගෝචර වෙනකොට ඒකේ වටිනාකම නදනුවත් තමයි එන්න පටන් ගන්න. මේ විදිහට තමයි මම දකින්නේ පෞද්ගලිකව එක එක්කනාට එක එක විදිහට ඒක පේන්නේ. ඉතින් ඒ ආකාරයෙන් තමයි අඳුරගන්නේ. ඉතින් විශේෂ භාග්‍යයක් දයාවත් මහත්මයා උතුමාට අනන්ත ප්‍රමාණවරයක් පින් අපිට ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරලා මේ ආකාරයෙන් මේ ධර්ම දේශනා මේ විදිහට අපිට ශ්‍රවණය කරන්න, හිතන්න, කල්පනා කරන්න, කතා කරන්න අවස්ථාව ලබා දෙන්නේ. එරණක් තමයි හැම සංදියා මහත්මියට යොමු සාදු සාදු සාදු සංදියා මහත්මිය ඔබතුමිට යොමු වෙනවා. අද අපිට උදව් කරා ජයන්ත මහත්මයා, බුණ මහත්මයා, වසන්ත මහත්මිය ඇතුළු පිරිස. ඉතින් ඔබතුමාට ඔබතුමිට යොමු වෙනවා සාකච්ඡා කරන්න. කෙරුවන් සරණයි. පළමුව බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේට මාගේ නමස්කාරයවා. එසේම මේ මේ ගැඹුරු ධර්මය අපිට උගන්වන ස්වාමීන් වහන්සේට මම පරමවත් දෙවියන් තුමනවත් වන්දනා කරමි. එසේම මේ ඒ ස්වාමීන් වහන්සේ මේ තරම් ගැඹුරු ධර්මයක් අපිට ලබා දී දේශනා කිරීමේ මහානුභාවයෙන් ස්වාමීන් වහන්සේගේ පාරමිතා පුරා කිරි සපුරා පරිපූර්ණ වේවා. උතුම් මේව ගෞතම බුදු සසුනේදීම ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවායි පතනවා. ඒ වගේම දල්වත් මහත්මයා අපිට මේ කරන මේ සේවය මට නම් වචනින් කියන්නීම කරන්න බෑ. මම ධර්මඥානෙ බොහෝ දුරට ලබා ගත්තේ ඔබතුමාගේ මේ මේ දෙන ධර්ම දානය තුලින්. ඒ නිසා පළමුව ඔබතුමාගේ දෙපා නැමද මා ඔබතුමාට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ජයන්ත මහත්මයාත් ජයන්ත මහත්මිය දෙවනුව මට ගුරු මහත්මියෙක්. මම අභිධර්මයේ දැන් පාලි භාෂාව පවා ඉගෙන ගත්තේ ඔබතුමාගෙන්. ඒ පිනත් ඔබතුමාට මම අනුමෝදන් කරනවා. ඒ වගේම අද දින අපිට මේ මේ ධර්මීය සාකච්ඡාවට සහභාගී වෙමින් ගුරුණ මහත්මියත්, ශ්‍රීමති මහත්මියත් තමට නම් ගම් හරියට මතක නෑ. ඒ මේ ධර්මයේ පිළිබඳ අපිට අවබෝධය ලබා දුන් සියලුම මහත්ම මහත්මීන්ටත් මම ගෞරව පූර්වක මේ ස්තුති පුද කරන අතර පින් අනුමෝදන් කරනවා. මේකේ ලබාගත් සකල කුසල පුණ්‍ය ධර්මයේ ලෝකපාලක ශාසන මාමක දෙවියන්ට අනුමෝදන් වෙත්වා. තම තමන්ට තම තමන්ගේ නමින් පිය සරලෝක ගියා වූ සුජීවත්ව වාසය කරනා වූද මාපිය, බන්ධු මිත්‍ර, පුත්‍ර, කලාශ්‍ර, භාතෘ, භගිනි ආදී ඒ මේ සාදු ජනයාට අනුමෝදන් වීමෙන් සසර සැරිසරණ තා කිසියම් නරකාජිකට පත් නොවීමෙන් සතුමා රාජිකය තාපින්සේ යාමිය තුරිතේ නිර්මාණ රතිය පරිණිත වසක් යන සදිව්‍ය ලෝකවල දිව්‍ය සැප සම්පත් අනුලෝමවත් ප්‍රතිලෝමවත් භුක්ති විඳින් මතු මනාව තුන් ලොව බබ්ලුවන්නාව සම්වරුන් පරදවා ලෝක ධාතු එක පැහැර කම්පා කරවමින් මේ භවය තුලදීම සතුත්තර සාරි සත්‍ය අවබෝධයේම උදෙසා මේ ධර්මතාවයන් උපකාර වේවා. සියලුම කල්ම මිත්‍රාන්ට මේ භාවයේදීම නිවාන සුවය අවබෝධ කර ගැනීමට පුළුවන් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සාදු සාදු. තෙරුවන් සරණයි.